සියලුම දෙනා සාදුකාරයක් දෙන්න. නමෝ නමෝ බුද්ද දිවාකරාය, නමෝ නමෝ ගෝතම චන්දිමාය, නමෝ නමෝ නන්ත ගුණන්නවාය, නමෝ නමෝ සාක්‍යනන්දනාය, නිවේදයාමි සම්බුද්ධං වේතරාගං මහාමුනිං, නිමන්තයාමි සුගතං ලෝකජත්තං නරාසවං. ඒ උතුම් වූ ත්‍රිවිධ රත්නයෙන් අවසරයි වැඩමවා වදාළ මහා සංඝරත්නයෙන් අවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති ඒ දස දහසක් ලෝක ධාතු විසෙන්නා වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා හිතාගෙන, ඒ වගේම ඔබගේ ඉෂ්ඨකාමී දෙවිදේවතාවුන් වහන්සේලා සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා හිතාගෙන, ඒ වගේම පින්වතුනි මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවුවනක් පිරිස චිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඒ ඉන්ද්‍රෝපේන චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා හිතාගෙන, ඒ වගේම තම තමන් නමින් ජම්මාන්තරගත වන්නේ දිච්චේ සියලුම ඥාතීද මිත්‍රාදීන් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ පිරිස්තක බලාගෙන සිත පහදවාගෙන යම් කිසි අභාවී ස්ථානයක ඉන්නවනම් ඒ අත මිදිලා සුගති මුදිත වෙන්න කියලා හිතාගෙන, එමනම් මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ හිතින් දෙවියන්ට ආරාධනා කරන්න, මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. හොඳයි පින්වතුනි, සීලමු දෙනා මොහොතක් අදිස්ථාන කරගන්න, අනාදිමත් සංසාරක ඉඳලෙන ගමනේදී රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් පෙරිලා මානේ මුදුන්පත් කරගෙන මම මුදුන්පත් කරගන්න යන ගමනේදී ඒ උත්තම ආර්යයන් වහන්සේලාට ඔබගේ අතින් හිංසාවක් පීඩාවක් වුණා නම්, උපවාදයක් අපවාදයක් වුණා නම් පින්තුනි ඒ උතුම් වූ ආර්යයන් වහන්සේලා කමා කර සිටින්න, ඒ වගේම අදිස්ථාන කරන්න මේ සම්බන්ධ දේශනාව අවසන් වෙන්නට කලින් දහසක් නයින් ප්‍රතිමන්දිතු සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා ඒ ස්තිර අධිෂ්ඨානයෙන් යුක්තව සද්ධර්මය ශ්‍රවණය කරන්න සූදානම් වෙන සියලුම දෙනා. හොඳයි, තථාගතයන් වහන්සේ දේශනා කරපු මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න හම්බ වෙන එක පින්වතුනි බොහොම වාග්යක්. මේ ලෝකේ ජීවත් වෙනකොට අපි මේ විවිධාකාර මානසික මට්ටම්වල ජීවත් වෙනවා. මේ ලෝකය හදලා දීලා තියෙනවා අපිට විවිධාකාර මානසික මට්ටම් වලින් ජීවත් වෙන්න. කෙනෙක් ඉන්න පුළුවන් වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කරන්න. කෙනෙක් ඉන්න පුළුවන් ඉංජිනේරුවරයෙක් විදිහට කටයුතු කරන්න. තව කෙනෙක් ඉන්න පුළුවන් කිමිදී පොල් කඩන මිනිහෙක් විදිහට කටයුතු කරන්න. තව කෙනෙක් ඉන්න පුළුවන් ඉස්පිරිතාලයක වැසිකිළි හොදන්න. සමාජය විසින් හදලා දුන්න විවිධාකාර මානසික මට්ටම් වල අපි ජීවත් වෙනවා. නමුත් පිටුතේ මේ සමාජය විසින් මොන මානසික මට්ටමක් හදලා දුන්නත් අවසාන වශයෙන් අපිට ඉතුරු වෙන්න එක දෙයක් තියෙනවා. ඒක තමයි ලෝකයේ ධර්මතාවය. අපි මොන මානසික මට්ටම් වල ජීවත් වුණත් අන්තිමට ලෝක ධර්මතාවය කියන එකක් තියෙනවා. ඒ ධර්මතාවයට අනුව තමයි මේ සියලු දේ සිද්ධ වෙලා යන්නේ. ඒ ධර්මතාවයට ඉඳ දුන්නේ නැත්තම්, ඒ ධර්මතාවය පිළිගත්තේ නැත්තම්, ඒ ක්‍රමවේද වලට අනුගත වුණේ නැත්තම් පින්වතුනි අන්තිමට සියලු දෙනාට සිද්ධ වෙන්නේ අසුචි වලවල අසුචිකම්. ඕක තමයි ඇත්ත තත්ත්වය. අමු පෙරේතියෝ වෙලා කක්කුසි වලවල ඉපදිලා, ඒ කක්කුසි වලවල දාන අසුචිය මහ මෙරක් වගේ හිතාගෙන උදේ පාන්දර තිරිස රැස් වෙලා බලාගෙන ඉන්න උදේ ගෙදර මිනිත්තු ගිහිල්ලා මේ අසුචි දානකම් වැඩිගිලි. ඔය ටික වැහන්නාට පස්සේ ගැටියත් එක පොර කාලා උඹලට නෙමෙයි ඔක මටයි දැම්මේ කියලා හැමෝටම ගහලා අඩන් තේට්ටම් කරගෙන වෙලා ඕක ඇතුළට නැග ගන්න ඕකුද. නැගගෙන ඉවර වෙලා කන වැඩ පිළිවෙලක් තමයි තියෙන්නේ අවසානයේ උදා වෙන. අපිට පේනවා මේ ලෝකේ මිනිස්සු හරියට උඩ පැන පැන දඟලනවා. ධන තණ්හාවෙන් ඉන්නේ මිනිස්සු ධනෙ තියෙනවා කියලා හිතාගෙන ධන බලයෙන් මත් වෙලා දඟලනවා. තරුණ පිරිස ඉන්නවා පිංගුදුනි තරුණ මදයෙන් මත් වෙලා අපි තරුණයි අපිට අපිට තව ශක්තිය තියෙනවා කියලා හිතාගෙන තරුණකම මෝඩකමක් බවට පරිවර්තනය කරගෙන තමන්ගේ ජීවිත විනාශ කරනවා. තව පිරිසක් ඉන්නවා නිරෝගී මදයෙන් මත් වෙලා අනිත්‍යවල ලෙඩ හඳුනට මට ලෙඩ හැදෙන්නේ නැහැ කියලා හිතාගෙන කටයුතු කරනවා. තව කට්ටියක් ඉන්නවා ජීවන මදයෙන් මත් වෙලා කටයුතු කරනවා. ජීවන මදයෙන් මත් වෙලා අනිත්‍යව මැරෙනවා මම මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන කටයුතු කරනවා. පින්වතුනි ඔය ඔක්කොටම යන්න තියෙන එක තැනයි තියෙන්නේ. ඒකට කියලා සතර අපාය කියලා. සතර අපායේ උරුම කරගත්ත තිරිස් තමයි පිංගුතුනි අද මේ ලෝකේ වැඩි හරියක් ජීවත් වෙන්නේ. ওই මිනිසුන්ට තේරෙන්නේ නැහැ මේවා කොච්චර කිව්වත්. මොකද හේතුව? අසත්පුරුෂ සංසේවනයේ නිසා ලෝකේ ඉන්න මිනිස්සු වැඩි හරියක් ඔබට දීලා තියෙනවා එක දෙයක් පිංගුතුනි. ඒ තමයි මේ ලෝකේ හරී සාරයි කියලා අල්ලලා දීලා තියෙන්නේ. ලෝකේ හරී සාරයි කියලා අල්ලගත්තට පස්සේ පිංගුතුනි ඒ අල්ලගත්ත සාරය ඔස්සේ දුවනවා මිසක් මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්න කවුරුත් උත්සාහ කරන්නේ නැහැ. ඉතින් මේ මහා අපරාධයක් සිද්ධ වෙන්නේ. මැරෙන මැරෙන එක අමු මහා නරකාදී ගත වෙනවා කිංගුතුනි. මැරෙන මැරෙන එක අසුචි ගන්න පෙරේතය වෙනවා බල්ල බලන්න වෙනවා. සමාධි මට්ටම් වලට පෙනිවෙනි යනවා කිංගුතුනි. මේ ඉන්නවා මේ මැරලා චොක් ගාලා වැටෙනවා ගිල්ලලා අපාය. මහා අපරාධයක් මේ මනුස්ස ජීවිතයක් ගත තිරිසක් සිද්ධ කරගන්න. අන්න ඒක නිසා තමයි කිංගුතුනි මේ තථාගතයන් වහන්සේගේ සද්ධර්මයේ ඔබට ඕනේ. මේකෙන් මිදෙලා යන්න. ඔබ මොන තත්ත්වයේ හිටියත් ඔබ මොන දේ කර කර හිටියත් තියෙනවා අන්තිමට ඔබට ඉතුරු වෙන්නේ එකම එක දෙයයි. ඒකයි මම කිව්වේ මේවැ මිදිල යන උත්සාහ කරන්න ඕන. ලෝක සත්‍යය හදලා දින තියෙනවා එක එක ජාතිය දේව. මේ අපිටත් හදනවා ඒක. ලාභ කීර්ති ප්‍රසංසා කියන කොටසක් හදලා දීලා තියෙනවා පින්වතුනි. අපි බොහොම පරිස්සමින් ජීවත් වෙනවා. ඒකයි මම මේ අපේ පිරිසට හැමතිස්සෙම කියන්නේ ඉස්සරහ දොරෙන් ගිහිල්ලා බර ටික කියලා පෑල දොරින් පැනලා යන්න කියලා. එහෙම නැත්තම් මොකද වෙන්නේ? ඉස්සරහ දොරින් ගිහිල්ලා බර ටික කිව්වට පස්සේ දායකයෝ පිරිසක් විසින් බණ කිය බණ අහපු පිරිස විසින් කරන්නේ රාලි මැද්දේ හදනවා ලොකු වල. ඔතනින් එනකොට මාරයා පොඩ්ඩක් තට්ටුවක් දාලා ඩොග් ගාලා වලට වැටේ. අර හාරන වල තමයි තියෙන්නේ ලාභ කීර්ති ප්‍රසංසා කියන්නේ. ලාභ කීර්ති ප්‍රසංසා ටිකක් හදලා ඉවර වෙලා අනේ මේ හාමුදුරු කිව් මේ බණ කීප කවදාකවත් අහලා නැහැ කියලා ඔක්කොම ටික කියලා ඉවරලා අන්තිමට මොකද කරන්නේ? අර ලාභ කීර්ති ප්‍රසංසා වලේ ඩොග් ගාලා වැටේ. බුද්ධ භූමිය තුළ ඉන්න නැති කෙනෙක් පින්වතුනි සද්ධර්මයේ කතා කරන්න ගත්තොත් එහෙනම් ඒ කෙනා ඒකාන්තෙම වැළපෙන. ඒ වගේ තමයි පින්වතුනි ඔබත් බුද්ධ භූමිය තුළ නැති නිසා ලෝක සත්‍යය විසින් හදලා දීලා තියෙනවා ලොකු ලොකු දේවල් මේවා හරි සාරයි කියලා අල්ලගන්න. ඔය සාරයි කියලා අල්ලගන්න හදලා දීපු ටික දැන් අල්ලගත්තට පස්සේ වෙන්නේ පින්වතුනි දන්නේම නැතුව වලේ වැටිලා ඉවරයි. සසර වලේ වැටිලා මේ කුණු නරකාදීන් ගොරට එන්න බැරි වෙනවා. ඉතින් මේ නරකාදීන් ගොඩට එන්න පුළුවන් සද්ධර්මයක් අපි කතා කරගෙන යම් කිව්වොත් මෙතනින් ගොඩට ආවේ නැත්නම් ඔබ මොන තරම් දිනෙක හිටියත් මොන තත්ත්වයක හිටියත් කවුරු වෙලා හිටියත් වැඩක් නැහැ. කක්කුසි හෝදනකා ඉදර ජනාධිපතිවරයා දක්වා මට කියන්තිී ඔබ සීරු දෙනාමිලින් හතර පාය විර වෙලා තියෙන්නේ. ඔය කය අතහරපු ගමන් දඩස් ගල් එතැන්ට යන්න තමයි තියෙන. සමහරගෙන් කියන් පුළන් ඉතින් අපි හරියට තිංකං කරනවා ඉතින් ඒ පින්කං කලාට පස හරින කිය. ඔබාද මතක් කල බලන්න සිංහසන ඔබ වන්දනා ගමනක් නං ආග. වන්දනා ගමන එන වෙලාවේ බස්තකට නැගපු මොහොත ඉදර වාහනක නැගු මොහොතඉදලා. රුවන් වගේ සෑ හාමුදුරුව වන්දනා කරන මොහොත වෙනකන් ඔබ පින්කරු ප්‍රමාණය කොච්චරද පවකරු ප්‍රමාණය කොච්චරද කිය. ඔබම හිතල බලන්න ඔබ ජීවිතය ඔබ මොනවද කරන්න කිය. එතකොට ඔබට වැටිලා කරන පින් ප්‍රමාණය කොච්චරද පව ප්‍රමාණය කොච්චරද කිය. බස්සකට නැග පෙල්ලා විදල පින්වතන කරපු ටිකයි රුවන් වැලිසෑය හාමුදුරු ගාවට ගිහිල්ල කරපු ටිකයි අතර ගත්තා. රුවන් වැලිසෑය දකිති උන්වහන්සේ ගාවට ගිහිල්ල වැඳ පුදා ගන්න වෙලාව දෙන ඔබ අතින් තිනක් සිද්ධ වෙන්න ඇති. නව තනි හැම වෙලාක ඔබ අතින් තිනක් සිද්ධ වුණා කියන්න බෑ. තින් සමාදන් වෙලා නෙමෙයි කට්ටිය. ඒකයි ස්වභාවය. මේකෙන් මම ඔබට පෙන්නුම් කරන්න හදන්නේ පින්වතුනි අපි මේ පින් කරනවා කියලා රැවටිල්ලක ඉන්නේ. පින් කරනවා තමයි. හැබැයි ඒ කරන පින තුල අපිට සුගතියක් උදා වෙනවා කියලා රැවටිල්ලක ඉන්නේ. ඒක මෙහෙම ලේසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි ඒක පිනක් කරද්දි පින්වතුනි පව් ලක්ෂ ගාණක් කරනවා අපි තේරුම් නැති වුණා. අපි හිතින් මොනතරම් පාප කර්ම කරගන්නවද බලන්න. මේ අනිච්ච වෙච්ච ලෝකෙ පින්වතුනි නිච්ච කරන්න ගිහිල්ලා තමන් වශයෙන් මොහොතක්වත් පවතින්නේ නැති මේ ලෝකයේ පින්වතුනි තමන් කැමති වශයෙන් පවත්වන්න ගිහිල්ලා මහා විනාශයක් කරගන්නවා අපි උදේ ඉඳලා රෑ වෙනකම්. ඒ හැම මොහොතකම පින්වතුනි අප්‍රමාණ ලෙස පව් නැගිලා ඇවිදින්න. මොකද අභි සංඛාර නගද්දි පුණ්‍යාභි සංඛාර වලට වඩා පින්වතුනි අපුණ්‍යාභි සංඛාර තමයි නැగి නැగి එන්නේ. අපුණ්‍යාභි සංඛාර නැగి නැగి නැగి නැగి ඇවිදිලා අර අනිච්ච වෙච්ච ලෝකේ නිච්ච කරන්න වැඩ පිළිලක් කරගන්න. මේ කරුණෙන් කරුණ හරියට පැහැදිලි කරගත්තොත් පින්වතුනි මෙතනින් ගොඩ යන වැඩ පිළිවෙලක් හැදිලෙනවා. තථාගතයන් වහන්සේ නමක් ලෝකේ බිහි වෙන්නේ නයි සීලේන වතං හෝතු උපජ්ජති තථාගත අට්ඨකරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ පින්වතුනි මේ සීලයක් ගැනවත් වතක් ගැනවත් දේශනා කර කර ඉන්න නෙමෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම දේශනාව කළ ඉවරලා මේ ලෝකවාදී සත්‍යංග මේකෙන් මුදව ගන්න. තථාගතයන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්න කලින් ඉඳලා මිනිස්සු යම් යම් ධර්ම කොටස් දැනගෙන හිටියත් නමුත් දැනගෙන හිටපු ප්‍රති එකම ධර්ම කොටස තමයි අනිත්‍ය කියන වචන. අනිත්‍ය කියන්නේ මොකක්ද කියන හරියට දැනගෙන හිටියේ නෑ මේ ලෝක සත්‍ය. මේ ලෝක සත්‍යයේ වැටහීමක් තියෙනවා පිළිදාද ඔබටත් ඒ වැටහීම ඇති මේ ලෝකේ හරි සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටියක් තියෙනවා. ලෝකේ සාරයි කියලා අල්ලගත්ත මුලා දෘෂ්ටියක් නිසා මේ ලෝකේ සුබයි කියලා හිතාගෙන මොහොතෙන් මොහොත මේ සතර ගමනේ සැරිසරන්න වැඩ පිළිවෙලක් ඉදිරියේ ඉන්නේ. ලෝකේ සුබයි කියලා ගත්ත දෘෂ්ටියක් නිසා ඔය ලෝකේ සුබයි කියලා ගත්ත දෘෂ්ටි ඇති වෙලා පිටුනේ මේ ලෝකේ සාරයි කියලා ගත්ත මුලා දෘෂ්ටිය නිසා මේ බලන්න දෘෂ්ටි වලින් මේ අසත්පුරුෂය විසින් ලෝකෙට දීපු දෘෂ්ටි නිසා පිටුනේ ක්‍රමක්‍රමයෙන් අපි දෘෂ්ටිගත වෙලා ඉවර වෙලා මේ සතර ගමනේ අනාතිය බවට පත් වෙනවා. ලෝකේ සාරයි කියලා කෙනෙක් වටහා ගත්තට පස්සේ පින්වතුනි ඒ සාර වූ වස්තුව දකිද්දී ඒ සාර වූ වස්තුව තමන්ගේ කරගන්න පුදුමාකාර පිළීමකින් පෙළෙනවා. ඔන්න ඒ පිළීමෙන් පෙළිලා පෙළිලා පෙළිලා යනකොට පින්වතුනි ඒ වස්තුව තමන් සතු කරගන්නකොට අර පිළීමෙන් නිදහස් වෙන නිසා මහා ආස්වාදයක් ජනිත වෙනවා. ඊට පස්සේ මේ තිරස හිතා ගන්නවා මේ ආස්වාදයේ ජනිතුනේ අර වස්තුවෙන් කියලා. ඊට පස්සේ තව තවත් අර වස්තුවට ඇලෙන්න පටන් ගන්නවා. කවදාවත් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ මේක. ඒක තව තවත් මේ වස්තුවට ඇල්ලෙ ඉවරලා පින්වතුනි ඒ වස්තුව තමන්ගේ කරගත්තට පස්සේ මම මගේ කියලා තණ්හාවෙන් අල්ලගත්තට පස්සේ පින්වතුනි දුක්ඛ දුක්ඛයෙන් පෙළෙන්න ගන්නවා. විපරිණාම දුක්ඛයෙන් සංඛාර දුක්ඛයෙන් පෙළෙන්න ගන්නවා. ඔය ආකාරයෙන් පින්වතුනි එකාකාරවම අල්ලගත්ත වස්තු ටිකක් නිසා උදේ ඉඳලා රෑ වෙනකම් තෙලි තෙලි ඉන්න කිරිසක් නේද අද මගේ ඉස්සරහා ඉඳගෙන. එතනින් එහාට වෙනසක් තියෙන එකම කෙනෙක්වත් මෙතන ඉන්නවද කියලා හිතලා බල. ඒ தත්ත්වෙන් මිදෙල ගියේ භික්ෂුත්වයේ උදා කරගත්ත සංඝත්වයේ උදා කරගත්ත මහා උත්තම පිරිසකුත් මෙතන වැඩ ඉන්නවා. ඔන්න ඔය දෙපිරිස අතර පින්විතනි අපි බලමු දෙපිරිස වෙන් කරගෙන කොනවද කවුරුද වැඩි හරියක් දුක් විඳින්නේ කියලා. නිගමන හිතර බලන්න පින්විතනි යම් කිසි වස්තුවකට තණ්හා වුණා නම් තණ්හා උනේ එකාකාරවම සංකත පටිච්ච සමුප්පන්න දෙයකට. මේ ලෝකේ තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනකම් මිනිස්සු දැනගත්තේ නැති කරුණක් තියෙනවා. ඒ තමයි පින්වතුනි මේ ලෝකයේ සංකතයි පටිච්ච සමුප්පන්නයි කියේ. මිනිස්සු හිතාගෙන හිටියේ මේ ලෝකේ දෙයියෝ මැවුවා කියලා. තව කට්ටියක් හිතාගෙන හිටියා මේ ලෝකේ ඉබේ මැවුණා කියලා. ආකාශනික වාදේ නිකන් අහසෙන් වැන්න වගේ දෙයක් වුණා කියලා. නමුත් තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණාට පස්සේ පින්වතුනි උන්වහන්සේ උන්වහන්සේගේ දර්ශන ඥාණයෙන් ලෝකෙ දිහා දැකලා උන්වහන්සේ ලෝකෙට යමක් දේශනා කළා. ඒ දේශනා කරපු ධර්මයේ හරය තමයි තියෙන්නේ ඒ ධම්මා ඒ හේතු පපවා තේසං හේතු තථාගතෝ වාහ තේසං චේව නිරෝධෝ ඒමං වාදී මහා සමනෝ කියලා මේ මහා ශ්‍රමණයාගේ වාදය ගැන උපතිස්ස පිරිවැජියට එදා අස්සජී මහරහතන් වහන්සේ දේශනා කළා. ඔන්නෝයේ කාර්යතාවය පිළිගනි ඔන්නෝයේ ධම් න්‍යාය ධර්මයේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනකම් මෙලෝ සත්‍යය දැනගෙන හිටියේ නැහැ. කට්ටිය හිතාගෙන ආව මේක ආත්මයි කියලා තව කට්ටියක් හිතාගෙන ආව මේක අනාත්මයි කියලා. භවයෙන් භවයට සැරිසරන කෙනෙක් ඉන්නවා කියලා තව කට්ටියක් හිතාගෙන ආව. මේ දේ සඳහන් වෙනවා එම්බා ආත්මයේ කඩුවකින් තොප කැපිය නොහැක ඉන්නකින් තොප දැවිය නොහැක. කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුව තනන්නාසේ නුඹ කයක් හැර කයක් තනන්නේ. ඔය ආකාරයෙන් හිඳුතේ සඳහන් කරලා තියෙනවා වේදේ මේ ආත්මිකයි. ඒතර ආත්ම දෘෂ්ටියකට පත් වෙච්ච නිසා මේ භවයෙන් භවයට එන ආත්මයක් තියෙනවා කියලා හිතාගෙන කට්ටියක් ආව. තව කට්ටියක් ගෝ නෑ එහෙම එකක් නෑ. අතීත භවයකුත් නෑ අනාගත භවයකුත් නෑ. ඉන්නකම් කාලය ගිල ජොලියෙන් හිටපන් ඒ ටික විතරයි කරන්න තියෙන්නේ කියලා. ඔන්න ඔය දෙක මිශ්‍ර වෙච්ච දෙසටක් මිත්‍යා දෘෂ්ටි කාගම් වලින් පිරලා තිබ අපින් උදේ මේ ලෝකේ තථාගතයන් වහන්සේ පහළ වෙයි. උන්වහන්සේ පහළ වුණාට පස්සේ උන්වහන්සේ දැකගත්ත පිඟුතනි මේ ලෝකයේ මේ ආත්මවත් අනාත්මවත් කියලා වඩන්න පුළුවන් එකක් නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ සංකත පටිච්ච සමුප්පන්න දහම් න්‍යාය ධර්මයක්. ඒකේ මොකද්ද මේ ලෝකයේ තියෙන සීලුම් දේවල් හැදෙලා තියෙන හේතුන්ගේ. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති කියලා උන්වහන්සේ වචන වාක්‍ය දෙකකින් කරුණ ඉදිරිපත් කරා. එහෙනම් හේතුන්ගෙන් හටගෙන තියෙනවා නම් ඒ හේතු ටික පටිච්ච වෙලා පටිච්ච වෙනවා කියලා කිව්වෙ පිඟුතනි ඔතන ගැළපීලා බැඳිලා. එනම් හේතුන් ටික ගැළපීලා බැඳීම නිසා විද්‍යාමාන වෙන දෙයක් විතරයි මේ ලෝකේ තියෙන්නේ. එනම් හේතුන් ටික ගැළපීලා බැඳනකොට යමක් විද්‍යාමාන වෙනවා හේතු නැති වෙච්ච ගමන් මේක භංග වෙලා යනවා. හේතු භංගා නිරුද්ධති හේතු නැති වුණා නම් නිරුද්ධ වෙලා යනවා. එහෙමනම් පින්වතුනි හේතුන් ටිකක් එකතු වීමෙන් නම් මේ දේවල් විද්‍යාමාන වෙවි තියෙන්නේ අදෝ පොයි ඉඳගෙන ඉන්නේ හේතු ටිකක් නිසා නෙමෙයිද කියලා හිතලා බලන්න. එහෙනම් හේතු ටිකක් නිසා නම් අදෝ විදිහට ඉන්නේ. අදෝ ඔබ hina වෙන්නේ හේතු ටිකක් නිසා නම් පින්වතුනි ඒක හේතුවක් හරි නැතුණා නම් ඔබට hinaවත් ඔබ මුලින් නැතිලා යයි. අදෝ ඔබ නිරෝගී වෙලා ඉන්න හේතු ටිකක් නිසා නම් පින්වතුනි ඒක හේතුවක් හරි නැති වෙච්ච ගමන් ඔබ රෝගී වෙලා විනාශයටපත් වෙනවා. එහෙනම් දැන් මේකේ මොකද්ද පින්වතුනි අනන්න තියෙන උදම? අද ඔබේ පුටුව ඉඳගෙන පුටුවක් උඩ ඉඳගෙන ඉන්නේ. එහෙනම් පැදෙම නැත්තම් පැදුරක් උඩ ඉඳගෙන ඉන්නෙත් ඔය මොකක් හරි දෙයක් සිද්ධ වෙලා තියෙන්නෙත් නිකන් හේතු ටිකක් ගැළපීලා නම්. ඔබට පුළුවන් ඔය එක හේතුවකට ඔබ වාසනේ පවත්වා. අද ඔබගේ දරුවා ජීවිතුන් අතර ඉන්නේ ඔබ කැමති නිසා. නැත්තම් හේතු ටිකක් තියෙන නිසා. අද ඔබගේ අම්මා තාත්තා ජීවිතුන් අතර ඉන්නේ ඔබ කැමති නිසා නැත්තම් හේතු ටික ගැළපීලා බැඳලා තියෙන නිසා. පොඩ්ඩක් හිතලා බලන්න. එහෙනම් මේ ලෝකෙ මොනවද මේකෙන් උදාගෙන අල්ලන්නේ? කොයි මොහොතේ මොනව වේද කියලා දන්නේ නැහැ. එක හේතුවක් නැති වුණා නම් පින්විතනේ ඉවරයි ඔක්කොම. මෙතන දොස්තර කෙනෙක් ඉන්නවා නම් ඒක නා කියයි පින්විතනේ මේ ශරීරය පවත්වාගෙන යන හේතු කොච්චර ඕනේද කියලා. හේතු ලක්ෂ ගානක් එකට පටිච්ච වෙලා තමයි පින්විතනේ අද ඔබ හුස්ම ටික ගන්න. එක නහරයක් හුස්මනවා නම් ඔබ බිම ඉවරයි. ඔය කෙරුවාවල් ටික ඔක්කොම ඉවරයි ඊට පස්සේ. ඒක තමයි ඇත්ත සත්‍ය. නමුත් තරුණ කාලේදී දිනෙදි කරුම එක මහත් තරුණ කාලේදී මේක තේරුම් ගන්න හැකියාවක් ඉන්නේ නැහැ. සද්ධර්මයන් ශ්‍රවණය කරන්න හිත දෙන්නේ නැහැ. මොකද අසත්පුරුෂ සංසේවණය නිසා පොඩි කාලේ ඉඳලම අසත්පුරුෂ ඇසුරු කළා. අම්මා තාත්තාගේ ඉඳලම අසත්පුරුෂ ඇසුරක් නේ ආවේ. අසත්පුරුෂයි කියලා මම මේ කියන්නේ පව් කරනවා කියන එක නෙමෙයි. පොඩි කාලේ ඉඳලම පින්විතුනි සද්ධර්මයක් අවබෝධ වෙච්ච නැති කෙනසක් වටේ ඉඳගෙන ලෝකේ හරි සාරයි කියලා දීලා ඒ සාර වූ ලෝකේ සාරත්වයේ උදා කරගන්න දැඩි අරගලයක ඉඳලා හිටියා පොඩි කාලේ ඉඳලා. ඕක තමයි සිද්ධ වුණේ. පොඩි මේ කාලේ ඉඳලා මොන්ටිසෝරි යන්නේ කා දක්වා ඉතින් පොඩි පොඩි දීලා ඉතින් මොන්ටිසෝරියෙන් පටන් අරගෙන ශිෂ්‍යත්වයේ භාගයට දක්වලා ඕලෙවල් වලට දක්වලා ඒ ලෙවල් වලට දක්වලා යුනිවර්සිටි එකට යවල ඉවරලා යුනිවර්සිටි එකෙන් මේක එල්ලයි කොල්ලයි එළියට එනකොට පිටුදේ අවුරුදු 23ක් ගිහිල්ලා. සාර ධර්මයක් කියලා කිසිම දෙයක් ඉගන්නේ වෙන්නේ නැහැ. ඉගන්නේ එකම එක දේ තමයි පුතේ අපිට කඩන්න බැරි වෙච්ච ලෝකයක් තියෙනවා. අපි සල්ලි වේදම් කරන්න උඹලා කඩපල්ලා ඒක. මේ ලෝකේ හරි සාරයි පුතේ ඉංජිනේරු කියලා එකක් තියෙනවා පුදුම සාරයි වෛද්‍ය කියලා එකක් තියෙනවා පුදුම සාරයි පුතේ කඩපම් පුළුවන් තරම්. ඔතනට තමයි දැක්කේ. මේ කතා කරන මමත් නිමුදේ ගුවන් යානා ඉංජිනේරුවේ. එංගලන්තෙත් ගිහිල්ලා අවුරුදු ගාණක් ඉඳලා ඉවරලා පිටුදේ මේකේ හරය හොයාගන්න බැරුව මේ කිසි හරයක් නැති නිසා මෙතනින් අයින් වුණේ. අහෝ සුගං කියලා මහා සෝයක් විඳගෙන අද ජීවත් වෙනවා. මේක යල්ලන්නේ එක බින්දු මාත්‍රී හරි හරයක් තිබුණා නම් පිටුදේ ඔබ ඔක්කොටම කලින් මං අල්ලනවා ඒක. මම එංගලන්තෙන් ගියේ මිලියන කෙනෙක් වෙන්න හිතාගෙන. නමුත් අද ආවේ පිටුතුනි එංගලන්තෙන් එළියට ආවේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට. ඒක තමයි පිටුතුනි ආශ්චර්යය. මේ සද්ධර්මයේ පිහිට අප්‍රමාණව ලැබිලා අද මේ මුළු ලෝකෙම අඳා වැළපුණත් විදිහේ මට අඳන්න තු වෙන්න පුළුවන් මට මං කතාගතයන් වාදිතේ හදලා දීපු නිසා. ඒක නිසා තමයි විදිහේ මොහොතින් මොහොත ඔබට මේ ඔබ එන එන වාරයක් ගන්න ඔබට ධර්මය හරි කතා කරා. තථාගතයන් වහන්සේගේ වෙච්ච ණයගේ වාරය. නැත්නම් මේකට කලින් සද්ධර්ම දේශනාවක් පැය තුනක විතර සද්ධර්ම දේශනාවක් කළේ මේ පැය භාගයක් ගියේ ඔබ එනකොට. ඔබටත් මේ අවස්ථාව උදා කරලා දෙන්න හදන විදිහේ මේක යථාර්ථයේ තේරුම් ගන්න මෙතනින් මිදිලා යන්න. ඔය කොච්චර දඟලුවත් පින්වතුනි අන්තිමට අපිට සමාධි මට්ටම් වලට පේන දේවල් තියෙන නිසායි කියන්නේ. ඔය කොච්චර දඟල දඟල හිටියත් පින්වතුනි අන්තිමට මහා විනාශයක් උදා වෙනවා. ඔය විනාශය උදා වෙන්නේ නැත්තම් පින්වතුනි අපිත් මේ ලෝකේ කෑලි අල්ලල්ලි ඉන්නවා. සසර ගමන කියන එක මහා භයානකයි. මේ මෝඩකමට පත් වෙච්ච මේ තරුණ පිරිස් පින්වතුනි Hindu කීක ඉන්නවා අපායක. අපාය භවිකාරය අපි හැමෝම කියනවා. මුන් දන්නේ නැහැ පින්වතුනි අපාය භවිය කියන කොහ මොකද්ද තියෙන්නේ කියලා මුන්ට තේරුමක් නැහැ. දන්නේ නැති කම නිසායි කියන්නේ. ළඟම තියෙන ඔසුපත් නරකාදීක දුක් විඳින නිර්සත්‍යෝ හඬ නගන ඒ නගන හඬ ඇහුනොත් එහෙම පින්තුනේ රෙද්දේ බඩ යන ওই මිනිස්සුන්ට ඒ තරම් මහ දරුණු විපාක තියෙන තැංගෝ එක බින්දු මාත්‍රයක් තේරෙන්නේ නැහැ. අපායක් ඕනේ නැහැ පින්තුනේ තිරිසන් යෝනිය ඉන්න තිරිසනේ දුක් විඳින දැන් නිකන් හිතලා බලන්න. වනාන්තරේක ඉන්න මුවෙක් දුක් විඳින හැටි ඉඳලා බලන්න. වතුර ටිකක් බොන්න සැපයෙන් ඉන්නවද කියලා. වතුර ටික බොනකොට එකපාරක් දිව වතුරට දාලා ඒ ටික උරාගෙන බොනකොට පින්නේ දෙපැත්තෙන් බලනවා ඇයිද අනිත් එක ඇයිද ඇඟට පණීද කියලා බලන්න පොඩි කරුමයක්ද ගෙවන්නේ කියලා තිරිසන් යෝනිය ඉපදෙලා. හැබැයි අපි මුවාව දැක්කට පස්සේ අපි කියනවා අනී හරි අහිංසක මුවා කොච්චර ලස්සන ජීවත් වෙනවද බලාන්තරේ එහාට ගිහිල්ලා මෙහාට ගිහිල්ලා. නමුත් තින්ගොදිනි මර බයි ජීවත් වෙන්නේ හැම මොහොතක මර බයි ජීවත් වෙන්නේ කොයි වෙලේ වතුරට බහගන්න විදිහක් නැහැ කිඹුලා කනවා එළියේ ඉන්න විදිහක් නැහැ කොටියා කනවා සිංහයා කරනවා තියෙන ඉන්න විදිහක් නැහැ කොහේවත් කොයි මොහොතේ කොහොම වෙයිද දන්නේ නැහැ. ඊට පස්සේ පණ බයි දුවන්නේ තියෙන ඔබ ඔය මුවෙක් පස්සේ කොටියෙක් එළවන වෙලාවට තියෙන ඔබ හරි උජාරුවෙන් බලන් ඉන්නවා බලන්නකො මේ වනේ අසිරිය කිය පොඩ්ඩක් අර අර මුවාගේ චරිතය අරගෙන බලන්න නිකමට හිතලා බලන්න තියෙන ඔබ ලේච්චියෝ ඉන්න තැනක මිනිමස් කන පිරිසක් ඉන්න තැනක පාරේ ඔබ ඇවිදගෙන යද්දි එක පාට් එක එක මිනිමස් කන එක එක කඩුවක් අමෝරාගෙන ඔබේ පස්සේ දුවනකොට ඔබට ඇති වෙන හැඟීම් මොකද්ද කියලා හීන් දාඩිය දාලි වෙරලා ඔබට අර මර බය නිසා ඔබ දුවනවා මිසක් මේකදී ඔබට දුවා ගන්න බෑ. එහෙම ගිහිල්ලා තියෙන එක පාට් ඇඟට පැනලා ඔබව පන පිටින් ඉරාගෙන කද්දි ඔබට දැනෙන අපායේ සොමියදී දැනෙන අපායේ සොමිකාරයෝ අපි සමග කියලා කියන්නේ නිකන් හිතලා බලන්න මේ මොන තරම් මුලාවකට පත් වෙච්ච පිරිසක් අද ලෝකේ ජීවත් වෙන්නේ කියලා. මෙතනින් ගිහිල්ලා පිටුනේ ඔය අසත්පුරුෂ ආශ්‍රය දීලා අන්තිමට මේ අහිංසක මේ දරුවෝ ඉදා ගන්නවා. අයියෝ ඕවා මේ බොරු කතා ඕවා මෙහෙ නෑ කියේ. අර නත්ති ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණ සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයං අභිද්දා චක්තිකත්වා පරිදෙන්ති කියලා. අර මේ ලෝකේ තතු ලෙස දැනගෙන වාසය කරන මේ ලෝකේ එළවත් මෙළවත් පරලොවත් සියල්ල දැනගෙන වාසය කරන්නා වූ මහා සමයන් වහන්සේලා ලෝකේ බිහි වෙන්නේ නෑ කියලා. ලෝකෙට මිත්‍යා දෘෂ්ටික අදහස් දී දෙවිලා පින්වතුනි අර කාපල්ලා දීපල්ලා ජොලි කරපල්ලා කියන තැනට දාලා ඉවරයි. ඔබගේ ජීවිතය ගැන පොඩ්ඩක් හිතලා බලන්න පින්වතුනි උදේ පාන්දර 4:45 පහට අවදි වෙලා ලස්සනට ඇඳ පැළඳගෙන ඉවරලා බස් එකගෙන ගිහලා ඔෆිස් එකට ගිහිල්ලා මෙතන ඇත්තේ මම කියන්නේ ඔක්කොම රජයේ සේවකයෝ වෙන්නේ නැති ඔබ වරුමුණු කරගෙන මේ සද්ධර්මයේ කතා කරන්නේ ඔබට අපහාස කරන්න එහෙම හදනවා නෙමෙයි පින්වතුනි ඔබ මේ මර උගුලෙන් බේර ගන්න හදන්නේ. ලෝක සත්‍යය ඔබට ලොකු මර උගුලක් දාලා දීලා තියෙනවා. විශේෂයෙන් මම මේ කතා කරන්නේ මෙතන ඉන්න තරුණ උදවිය. ඔබට මරවගුලක් දාලා දීලා ඉවරයි කියන දේ ඔය මරවගුලේ ගිහිල්ලා ඔබ නිකන් අමාරුවේ වැටෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ආයේ ඔබ ගලව ගන්න ලේසි වෙන්නේ නැහැ ඔතන. ඔය මරවගුලේ වැටිච්ච ගම. ඉතින් මේවා පොඩ්ඩක් තේරුම් ගන්න. නිකමල හිතලා බලන්න ඔබගේ දිනචරියාව ගෙවෙන හැටි. ලස්සනට මේකප් ටිකක් දාගෙන ඔක්කොම කරගෙන ඉන්නලා බස් එක ගියන ගල ඉවරලා අපුගේ ඔෆිස් එකට ගිහින් ඉවරලා ඔෆිස් එකේ තියෙන වැඩ කටයුතු ටික කරලා හවස 5:00 එතනින් නිදාස් වෙලා ගෙදර එනවා 8ට විතර. ඒ එනකොට තිමිතිනේ ඔය ටීවී එකේ යනවා ඒක කතා දෙක තුනක් යනවා ඇති ඒ ආදිවාසීන් ඒ කතා ටික බලලා නාගෙන කරගෙන කාලෙ වෙලා බුදිය ගන්නවා කියන්නේ ඔය මනුස්ස ජීවිතයක් ගෙවන්න හැටිද කියලා හිතලා බලන්න. මනුස්ස ජීවිතයක් අපිට හම්බුනේ ඔය ටික කරගන්නද කියලා හිතලා බලන්න මොකද. ඔය ටිකෙන් ඔබ නිදහස් වෙන්නේ තිමිතිනේ 55ද 60ද නේද පෙන්ෂන් ගියාම නේද? පෙන්ෂන් යනකොට හරි උජාරුවක් එනවා මට 55 වෙනින් යන්න මට පෙන්ෂන් එකක් තියෙනවා මට ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒකදින මනුස්ස ජීවිතයක් හම්බුනේ ඔය ටික කරන්නේ. ඊටින් ඩ්‍රින්කින් ස්ලීපින් ඇන් හැවින් සෙක්ස් බේසික් නීඩ්ස් ටික නේද? කනවා බොනවා නිදා ගන්නවා ලිංගිකව හැදිරෙනවා. ඔය හතර හැරෙන්න තියෙන ඔය ඔය 30 සතුන්ට තියෙන හතර. ඔය හතර ඉක්මවා ගිහින් ඉන්නේ කවුද? බල්ලන්ට කරන්න බැරි එක දෙයක් හරි අපි කරනවා. ඔබ හිතල බල, තිරිසන් සතෙකුට කරන්න බැරි එක දෙයක් හරි අපි කරනවාද කියලා හිතල බල. ඔබ කෙරෙහි අප්‍රමාණ අනුකම්පාවකින්, කරුණාවකින්, දයාවකින් මේ ධර්මයේ කතා කරන්න පිඟුද. පොඩ්ඩක් පුළුවන් නම් මේ මිදෙන්න උත්සාහ කරන්න. මොකද මම බල කියන්නේ නැහැ පිඟුද, මිනිසුන් වෘතල් කරන්න. මොකද මට වැඩ තියෙන, මම නිවන් දකින්න ආපු කෙනෙක්. ඒක නිසා මගේ නිවන මට වටිනවා පිඟුද. ඒක නිසා තමයි ඔබට දැනෙන ධර්මයක් කතා කරන්නේ. මේ මහා අභිධර්මයක් කතා කරන්න ඕනේ නැහැ නිවන් දකින්න. නිවන් දකින්න සාර වූ ධර්මයක් තථාගතයන් වහන්සේ දේශනා කරලා දෙන මේ බොහොම සුළු දෙයක් අවබෝධ කරගෙන නිවන් දක් ගන්න. ඔබ මට කියන්න පිංගතුනි, තිරිසන් සත්තු අභිවාගිය, තිරිසන් සත්තුන්ගෙන් එහාට කියන දෙයක් අපි ජීවිතේ කරනවාද කියලා. කෙනෙකුට කියනකොට අපි රස්සාවක් කරනවා. ඔව් රස්සාවක් කරනවා. තිරිසන් සත්තා රස්සාවක් කරන්නේ. ඒ තුන කන්න ටික හම්බ වෙනවා. ඔබ රස්සාවක් කළ තමයි පිංගතුනි කන්න ටික හොයාගන්නේ. නිකම නිතර බලන්න ඔය ඉංගලන්තේ ඉන්න සුදු නෝනල. මෙන්න මේක ඇහුවට පස්සේ ඔබට හොඳටම තේරෙයි පිංගතුනි මොකද්ද මේ ජීවිතේ කියන්නේ. ඔය සුදු නෝනල උදේ පාන්දර නැගිටලා ඉවර වෙලා නැගිට ගම තෙලීම බල්ල ගාවට ගිහිල්ලා බල්ලට කන්න ටික ඔක්කොම දාලා ඌව පීරිලා ඔක්කොම කරලා සුදු නෝනල නැගන්නේ මේ සීරියල් ටිකක් කාලා අර බල්ලට අර බලු කෑම ගෙනත් තියෙනවා වෙනම ටින් වල ඒ ඔක්කොම දාලා වතුර ටික තියලා මේ නෝන ටක් ගාලා සීරියල් ටිකක් කාලා ඉවරලා එළියට බහිනවා මේ කප් එක දාගෙන ඔක්කොම කරගෙන අර බල්ලගේ වැඩ ටික ඔක්කොම කරලා එළියට බෑව මේ නෝන බස් එකේ ගිහිල්ලා රවන්ගේ වැඩපොළට ගිහිල්ලා ඒ වැඩ කටයුතු ටික කරනකොට දවල්ට තව කෙනෙක් එනවා බල්ලව බලාගන්න. ඒක ඇවිදින්න ඉවරලා මේ බල්ල වර්ගෙන් එළියට ගිහිල්ලා බල්ලත් එක්ක සෙල්ලම් කරලා ඒ ටික ඔක්කොම කරලා ඉවරලා ආයි බල්ලට කන්න දීලා ඒ ඔක්කොම කරලා ඉවරලා ආපහු ගෙනත් දාලා නාවල පීරලා ඔක්කොම කරලා ඒ මනුස්සයා යනවා. ඒ මනුස්සයාට සල්ලි ගෙවන්න තමයි අර මනුස්සයා ගිහිල්ලා වැඩ කරන්නේ. ඊට පස්සේ අර හවස වෙනකම් වැඩ කරලා බින්දුනි අන්තිමට එනවා ගෙදර. ඒ ගෙදර ඉන්නේ බල්ලගේ සිහින් ඇවිදලා ඉවරලා ආයි බල්ලට කන්න දාලා ඉවරලා අර නෝන මොකද කරන්නේ බල්ලත් අරගෙන ජොගින් යනවා. ඊළියෙලා බල්ලව ඇවිද්දෝල බල්ල කක්ක දාලකොට තිංගුතිනි තමන් ගාව තියෙන ෂොපින් බෑග් එකක් තියාගෙන ඒ ෂොපින් බෑග් එක අතට දාගෙන අර බල්ලගේ මේ කක්ක ටික අතට අරගෙන ඉවරලා ඒක රෝල් කරලා ඉවරලා බින් එකට දාන නැත්තම් දඩ ගහන්නේ. ওই ටික ඔක්කොම කරලා ඉවරලා බල්ලව ඇවිද්දෝල ඔක්කොම කරලා ඉවරලා තිංගුතිනි බල්ලව අරගෙන ගෙදරට අරගෙන ගිහිල්ලා බල්ලට නැවත වතාවක් කන්න දීලා ඉවරලා ඌ නිදි කරවන්න දාලා නෝන ඊට පස්සේ නාලේ ඉවරලා ඔය තියෙන සැන්ඩ්විච් එකක් කාලා බුදිය ගන්න යනවා. මට කියන්නේ තිංගුතිනි කාම සුගතී ඉන්නේ බල්ලද නෝනද කියලා. බලන්නකො පිංගුතුනි මේ මිනිස්සු ඉන්න මුලාවේ මහත. අර බල්ල නොකරන එක දෙයක් කියන්නේ මේ නෝනා කරනවා කියන එක. බල්ලන පිනට හම් වෙලා තිනවා දෙයියන්ට පහල වෙනවා වගේ දේවල්. උඩ කන්න ඕනේ කියලා හිතෙනකොට ආවට කන්න හම් වෙනවා. පරිණිමිත භගවත් තියෙන එකක් වගේ උන්. අර නෝන මොකද කරන්නේ උදේ ඉඳලා රෑ වෙනකන් අන්ත මහා දුක් විඳ දුක් විඳ මහා ජීවිතයක් ගත කරනවා. මම ඔබගෙන් අහන්නේ එකම එක දෙයක් විදිහට ඔබට මේ උත්තරීතර මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙන්නේ. ඔය උත්තරීතර මනුස්ස ජීවිතේ බල්ලගේ ජීවිතය අතර වෙනසක් දකින්න ඔබ ඒ මොකක් නිසාද දකින්නේ කියන එක ගැන හිතලා බලන්න. අර කියපෝ කරුණු කාරණා ටික හැරෙන්න තියෙනුනේ අපි යමක් කරනවා නම් කරන්න තියෙන එකම දේ නිවන් දකින්න කියන්නේ. වෙන මොකක්ද කියන්නේ කරන්න පුළුවන්ද? පින් කරනවා කියන එකක් කරන්න පුළුවන්. පින් කරනවා කියන්නේ මොකක්ද කියන එක හිතලා බලන්න. පාරිලෙය වනයේ තථාගතයන් වහන්සේ වැඩියට පන්ති පිඟුතුනි පාරිලෙය අතත් පින් කළා. වඳුරත් පින් කළා. හැබැයි වඳුරටයි අතටයි කරන්න බැරි එක දෙයක් තියෙනවා නේද? මොකක්ද ඒ? මේ ආරණ්‍ය සේනාන්දරේට බල්ලෙක් ඇවිල්ලා ඉන්නවා. ඇති කරපු එකෙක් නෙමෙයි පිටින් කොහෙන් හරි ආපේ කියලා. භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරනවා. අපි අර මේ එහා පැත්තේ කැලේ පැත්තට යද්දි අපි පස්සෙන් ඇවිදින්න එතන ඉන්නවා. ආපහු එතනින් එද්දි තමයි ආපහු අපිත් එක්ක එන්නේ. එන උණු පිනන්නේ කරගන්න. හිතන්න නැතුනට මේ පොඩි හරි දෙයක් උදා වෙවි එනවනේ එතන. එහෙනම් පිටින් අපිට දැන් ධාතුන්ට කරන්න බැරි අපිට කරන්න පුළුවන් දේ මොකක්ද? මේ සත්‍ය අවබෝධය ලබන එක නෙමෙයි. ඉතින් යම් කිසි පුද්ගලයෙක් පිටින් මේ ලෝකෙට මනුස්සත්වයක් ලබාගෙන ඉපදිනා සත්‍ය අවබෝධය ලබන්නේ නැත්නම් තවදුරටත් අපි මනුස්ස ජීවිතයක ඇති ඵලක් තියෙනවා. ඒක නිසා නේනම් පිටින් මැරලා ගියලා කෙලින්ම තිරිසන් ලෝකෙ උපදින්නේ. ඉතින් මෙතනින් අත මිදෙන්න ඕනේ. මෙතනින් අත මිදුණ නැත්නම් පිටින් මහා විනාශයක් අපි ජීවිතවලට කරගන්න. තරුණ පිරිසට මම විශේෂයෙන්ම කියන්නේ ඔය හිසකේ සහිත කෙනෙක්ගෙන් ගිහිල්ලා ලෝකේ සාරදේ කියලා. ඔබ පෙළෙන්නේ නැද්ද කියලා අහන. ඔබ ඔබගේ දරුවෝ නිසා, මුරුගුරුවෝ නිසා පෙළෙන්නේ නැද්ද? තමන් මගේ කියලා අල්ලගත්ත දේවල් නිසා පෙළෙන්නේ නැද්ද කියලා අහලා බලන්න. තමන් යාච්ඤ අම්මෙන් ගිහිල්ලා අහලා බලන්න පෙළෙන්නේ නැද්ද කියලා. එහෙනම් තිඟුතුනි යාච්ඤ අම්මට අවුරුදු 80ක් වෙලා තාම පෙළීමෙන් නිදහස් වෙලා බැරුණා නම් තිඟුතුනි යාච්ඤ අම්ම ගත්ත පාර හරියද කියලා ඔබ හිතලා බලන්න. විශේෂයෙන් මෙතන ඉගෙන ගන්න පිරිසක් ඉන්නේ. ඉගෙන ගන්න පිරිස පිංගුදේ හැමදේම තර්කානුකූලව තේරුම් ගන්නවා මේකට වඩා මේක හොඳයි කියලා. මෙතනින් මම ඔබගෙන් අහුවොත් එහෙම ඔබට මම රස්සාවක් දෙනවා. ඒ රස්සාව තමයි තියෙන්නේ ගල් අදින්න තියෙන. ගඩොල් අදින්න තියෙනවා හැතැම්ම. ගඩොල් ටික කර තියාගෙන හැතැම්ම අදිනවා. දවසකට පවුම් රුපියල් 50ක් දෙනවා. ඔබ කැමතිද ඔය රස්සාව කරන්න? රුපියල් 50ක් දවසකට දෙනවා ගඩොල් අදින්න තියෙන මුළු දවස දෙකම. ඔබ කැමතිද ඔය රස්සාව කරන්න? හැබැයි තියෙන්නේ රුපියල් 50 කියන්නේ ආස්වාදයක් නෙමෙයි. රුපියල් 50ක්. හැබැයි ආස්වාදයට වඩා ආදීනව වැඩි නේද? ඒක නිසා නේද ඔබ කරන්නේ? ඒක නිසා මෙමෙ දෙන්නේ නේද ඔබට මේ රස්සාවේ සල්ලි මේ පඩිය පොඩ්ඩක් අඩු වුණොත් එහෙම උද්ඝෝෂණ කරන්නේ. හැම කෙනෙක්ම මේ ඔබ විතරක් නෙමෙයි හැම කෙනෙක්ම එහෙම කරන්නේ. තමන් කරන වැඩ ප්‍රමාණයට වඩා අඩු මුදලක් ගෙවන නිසා. එහෙනම් කියන්නේ ඔබ යම් දෙයක් හොඳ ආකාරව වටහා ගන්නවානේ. ආස්වාදයේ මොකද ආදීනේ මොකද කියලා ඔබට වැටහෙනවා. එහෙමනම් දැන් ඔබ හිතන බලන්න මම කියමු කාරණාව ගැන. මොහොතක් මොහොතක් නෑර තියෙන මේ ජීවිත ගැන හිතලා බලන්න. මේ ජීවිතයක් අපිට හම් වෙලා තියෙන වෙන දෙයකට නෙමෙයි. මේ ජීවිතයක් අපිට හම් වෙලා තියෙන තියෙන නිවන් දකින්න. මේ මනුස්ස ජීවිතය කියන එක හරි සුවිශේෂී දෙයක්. ඔබට මනුස්ස ජීවිතේ හම් වෙන කාලෙක තවත් දෙයක් උදා වුණා. ඒ දේ තමයි තියෙන්නේ මේ සද්ධර්මයේ ලෝකේ පවතිනවා දැන්. සද්ධර්මයේ යටවේවි ඇවිදින්න තියෙන්නේ දැන් සද්ධර්මයේ නැගිනු. විශාල පිරිසක් ඇවිදින්න පැවිදි වෙනවා. පැවිදි මේ පැවිදි වෙන්නේ ඔක්කොම උගත් බුද්ධිමත් පිරිස. ඒ උගත් බුද්ධිමත් පිරිස ඇවිදලා පැවිදිලා පින්වදින මේ භව ගමන කෙලවර ගන්න අප්‍රීත ධෛර්යයෙන් කටයුතු කරන. ඔබට තේරෙන්න ඇති පින්වදින මහා සංඝරත්න. තව මාසෙකින් ඔබ මෙතන තාවලන් ගිහම ඔබට මෙතන ඉන්න හම්බෙන්නේ නැහැ මහා මේ මහා සංඝරත්නයෙන් මෙතන පිරෙන. ඔබට ඉන්නේ එහා ඉති. සද්ධර්මයේ අවබෝධ කර කර අවබෝධ කර කර මේ පිරිස නිවන් දකින්න උත්සාහ කරන. ඒ අතරතුර පින්වදින ඔබට ලෝක සත්‍යය දීපු ගිනිගෙඩි කකා ඔබ මේ ගමනේ යන්න ගියොත් එහෙම ඔබ මහා අපරාධයක් කරගන්න. ඔබට තියෙනවා බුද්ධිය. ඔබ හැමතිස්සෙම තීරණේ ගන්නවා මොකද්ද කරන්න පුළුවන් කියලා. අර ඒකයි මම කියන්නේ අර වයස කාච්චියම කියන දේ අහලා බලන්න. ඔබට මොලියක් බුද්ධියක් තියෙනවනේ. ඔබට පුළුවන් දේක් තේරුම් ගන්න තියෙනවා. ඔබ මේ හදන්නේ මේ සුවයක් විඳින්නනේ මොකක් කර? ජීවිතේ සුවයක් කියලා පළවෝක දෙයක් තියෙනවා මේ ලෝක සත්‍යය දීපු. අන්න ඒක විඳින්නනේ තියෙනුනේ මේ හදන්නේ. තමන්ගේ දරුවෝ හදාගෙන ඉන්නයි දරුවන්ටත් ඒක නේද මේ දෙන්නාද? ඒක දෙන්න නම් තියෙන්නේ මේ ඔක්කොම කටයුතු කරන්නේ අර අවුරුදු 80ක් ගිය අවුරුදු 60ක් ගිය තමන්ගේ ආච්චි අම්මගෙන් ආතගෙන් ගිහිල්ලා අහන්නකෝ. ආදී ඔබ මෙච්චර කල් මේ කටයුතු කරේ සැප හොයන්න නේද? දැන් අවුරුදු 60ක් ගියා ඔබට සැප හම්බුණාද කියලා. මොකද තියෙන්නේ මේ ලෝකේ නැති දෙයක් හොයන්න බෑනේ. තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන දුක්ඛෝ ලෝකේ පටිච්චිතා කියලා. මේ මුළු මේ ලෝකෙම පිටරලා තියෙන දුක මත කියලා. සැපයක් කියලා පනවන්න දෙයක් මේ ලෝකේ නෑ කියලා. එහෙනම් එහෙම එකක් නම් තියෙන්නේ මේ ලෝකේ තියෙන්නේ සැපයක් කියලා පනවන්න දෙයක් මේ ලෝකේ නැත්තම් නිකමනේ හිතලා බලන්න කොහෙන්ද ගැලවෙන්නේ කියලා. නමුත් ලෝක සත්‍යය දීලා තියෙනවා ගිනි ගෙඩියක් ලෝකේ. ඒ ගිනි ගෙඩියට අහු වෙලා අපි කියන්නේ සාරයි සාරයි සාරයි කියලා මුලා දෘෂ්ටි ගින්දගෙන අපි මේ ගමන යනවා. අවුරුදු 80ක් ගිහිල්ලා අපිට ඕක තේරෙන්නේ නැහැ අන්තිමට මොකද වෙන්නේ. පණ ඇද ඇද ඉඳලා ඉඳලා මැරිලා යනවා. අද ඔබ බලන්න ඔබට කරගත්තේ නැහැ නේද කිසි දෙයක්. ඔබ ඔබගේ අම්මට කළා තාත්තට කළා සහෝදර සහෝදරියන්ට කළා ඥාති මිත්‍රාදීන්ට කළා දරුවන්ට කළා. ඔබට කරගත දේ කියන්නේ බලන්න. ඔබ සෝතාපන්න ඵලය ලබා ගත්තා. ගොඩ යන්න තියෙන එකම දෙන සෝතාපන්න ඵලයේ තියෙන 300,000ක් කළා ගොඩ යන්න බෑ. තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට දේශනා කරලා තියෙනවා ගොඩ යන්න එක මාර්ගයක් හතර පහේ නිදහසෙ. කොහොම සෝතාපන්න මාර්ගස්තේ දඩුවතර. සෝතාපන්න මාර්ගස්තේද සෝතාපන්න ඵලස්තේද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. එහෙනම් පිටුදින අද මේ වෙනකොට අපල අවුරුදු 40යි නම් අවුරුදු 30යි නම් ජීවිතේ අවුරුදු 30ක් 40ක් නිකන් නාස්ති කළා දැම්ම වෙන්නේ නැද්ද? අපි සත්‍යෙන් සත්‍ය ගලපලා කතා කරගමු. ඒක තමයි කරන්න තියෙන පිටුදින. ආයි මේ මම වන්දි බට්ටකම් කරන්නේ නැහැ කාගේවත්. සද්ධර්මයේ තියෙන පිටුදින කාටවත් වන්දි බට්ටකම් කරන්න නෙමෙයි. ටිකක් රිදෙන්නත් පුළුවන් අපිට. රිදුනත් කමක් නැහැ නේ පිටුදින අපි මෙතනින් ගොඩ යනවනේ. මම කියන්නේ ඒකයි මම මේ නිවන් දකින්න තියෙන්නේ. ඉහේ ඉඳ පාදාන්තයේ පට ගහ ගැනීම වෙන පිටුදින මම දැන් කැමති ඒක කරගන්න. නිවන් දකින ක්‍රමවේදය ඒක නම්. මොකද මේ ගෝරතර සංසාරේ මතක් වෙන වාරයක් ගන්න පිටුදින මහා පීඩාවකට පත් වෙනවා. මේක එක මොහොතක්වත් ඉන්න සුදුසු තැනක් නෙමෙයි. ඔබට මේක තව තේරෙන්නේ පිටුදින මේ සද්ධර්මයේ තේරෙන්න තේරෙන්න. මම ඔබට නිකන් පැහැදිලි කරලා දෙන්නම් මෙන්න මෙහෙම. ඔබ නිකන් පිටුදින මේ ගංගාවක ගලාගෙන යන කොටයක් උඩ ඉන්න මිනිස්සෙක් වගේ. ගඟ මහ වේගයෙන් පල්ලෙහාට ගලනවා පිංගුදිනි. ඔහුගේ යන්තම් කොටයක් හම්බෙලා තියෙනවා. ඔබට තමයි මනුෂ්‍ය ජීවිතය කියන්නේ. යන්තම් කොටයක් හම්බෙලා තියෙනවා ගිලෙන්න නැතුව ඉන්න. හැබැයි මනුෂ්‍ය ජීවිතය කියලා කොටයක් හම්බුනාට පිංගුදිනි ඔහුගේ ඉන්නවා නයාපලඟ හිටන් ওই කොටේට බැගිරෙදි. එහෙනම් යහතින් යන්න හම්බෙන්නේ නැහැ. එක්කෝ නයා කනවා, එක්කෝ පොළඟ කනවා, එහෙම මෙහෙන් කඩි ගූමි තෝකර නැගගෙන ඉන්නවා, කොටි වලස තෝකර නැගගෙන ඉන්නවා, කොහෙන්වත් දේරෙන්න විදිහක් නැහැ. හැබැයි මේරි මේරි කොහොම හරි ඔහෙන් යනකොට පින්වතුනි ඔන්න පේන්න පටන් ගන්නවා. තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම තනි කර තියෙන දිය ඇල්ල. මේ දිය ඇල්ලෙන් ඔබ පල්ලෙහාට වැන්නකොට පින්වතුනි කොටේ යොබයි වෙන් වෙනවා. ගලක් උඩට වැන්නොත් එහෙම චොක් ගාලා චොප්ප වෙලා යනවා. මෝරෙක් ඉන්න ජලාශයකට වැන්නොත් එහෙම මෝරගේ මෝරා කාලා විනාශ කරනවා. කිඹුලෙක් ඉන්න තැනකට වැන්නොත් කිඹුල කාලා විනාශ කරනවා. එහෙනම් එක තැනකින්වත් ඔබට බේරෙන්න හම්බෙන්නේ නැහැ. කොහෙන් බේරෙන්නද? මේ කොටේ තියෙන දවසින් දවස පල්ලෙහාට එන එක තමයි වෙන්නේ. මේ කොටේ උඩට යන්නේ නැහැ කවදාවත්. එහෙනම් මේ දියල්ල කියලා කිව්ව ඔබට මේ මනුස්ස සද්දයක් ලැබිලා තියෙනවා. ඒක නිසා ඒක කොටේක කියලා කිව්ව තියෙන්නේ දියේ ගිලි ගිලි යන්නේ නැතුව. අනිත් ඒ උන් වැඩි හරියක් දියේ ගිලි ගිලි විනාශ වෙවි විනාශ වෙවි යනවා හතර පහයක සත්තු. ගමක්ම ඔබ ඇදී එන්නේ මේ දියල්ල. දියල්ලෙන් පල්ලෙහාට වෙන්න කියලා කියන්නේ පිටුදිරි ඔබට වෙන්නේ මොකද්ද කියලා එතනින් ඊහාට කවුරුත් දන්නේ නැහැ. ඔය අද කොච්චර ඔබ උකුලේ තියාගෙන උරතල් කරපු දරුවවත් දන්නේ නැහැ නේ පිටින් ඔබ මලාට පස්සේ ඔබට මොකද්ද වෙන්නේ කියලා. නිකන් හිතන බල මොන මුලාව කරන්නේ ජීවත් වෙන්නේ කියලා. මහා සාරේට මේ ඔක්කොම මගේ පුතාට මේ ඔක්කොම මගේ දුවට කියලා ගොඩ ගහලා අන්තිම හුස්ම ටික ගියාට පස්සේ මලකුණු පෙරේතයා වුණාට පස්සේ පිටින් එකෙක්වත් නැහැ නේද පිටට. ඔබගේ අම්මට ඔබ අද පිටින වෙනවද? ඔබගේ අම්මට ඔබ පිටින වෙනවද කියලා හිතලා බලන්න. අම්මා මිය පරලෝ ගිහිලා නම් ඉන්නේ. ඔබගේ අම්මට අන්තිමට කෑම ටිකක් දීපු අවස්ථාව මතක් කළා මට කියන්නේ. ඔබ ඥාති පිළවින්නක් දීලා තමන්ගේ ඥාතිවරු අඬ ගහලා ඉන්නලා ඒ ඥාතිවරුන්ට කෑම වේලා දීපු අවස්ථාවක් කියන්නේ. ඇයි අම් මේ මිත්‍යා දෘෂ්ටිකය පිංගුදින ඒව පෙරේතත් අපි කියන ඒවත් අයින් කරලා ඉවරයි. අපේ පැරණි ඥාති පිළවින්න කියලා එකක් අරගෙන ආව ඥාතිවරුන්ට බුදු දෙන ක්‍රමවේදයක්. බණ ටිකක් කියන්නට කලින් ඥාතිවරුන් ගෙන්නලා ඉවර වෙලා ඒ ඥාතිවරුන්ට පුද පවත්තල පුද දීලා ඉවරලා මේ අපි මේ හදපු දාණය කොටසක් ඔබට දෙන්නේ මේ සීල දෙනාව සහභාය කරගෙන මේක කන්න මේක කාලි ඉවරලා මේ මේකේ තියෙන මේ ඕජසයේ ගන්න අරගෙන ඉවරලා ශක්තිය පුදුගෙන ඇවිදින්න මේ සද්ධර්මයේ ශ්‍රවණය කරා. ටික දෙනෙක් ගන්ධබ්බේ ඉන්නවා. අවුරුදු ගානකින් කන්න ටිකක් හම්බෙච්ච නැති. ගන්ධබ්බේ මේ පෙරේතය නෙමෙයි මනුස්ස කුසක් හොය හොය ඉන්න පිරිස. මනුස්ස කුසකට කාලේ නැකන් දැරිදර ඉන්න පිරිසක් ඉන්නවා ගන්ධබ්බ කියන කොටස. මේ අන්තරාභවිකයෝ නෙමෙයි. ගන්ධබ්බය කියලා කියන්නේ මෙන්න මේ කොටස. ඒගොල්ලෝ තමයි මව් කුසකට ඇතුල් වෙන්නේ. අවුරුදු ගානකින් කන්න ටිකක් හම්බෙච්ච නැති. කෝපින් උතුණ යන ඔච්චර කරපු අම්මට මොනවද අපි කරන්නේ? මේ අද්දමේ අම්මා ඔහොම කියමුකෝ. ඊ අද්දමේ අම්මා මතක් වුණාද ඔකට කවදාද? බලන්නකො මේ සසරේ තියෙන මුලාව. ඉතින් ළමයි හද හද යන්නේ මේක නෙමෙයිද අපි මේ. කෝ ගිය අද්දමේ අම්මා? කොහෙද ඉන්නේ? එක පින් බින්දු මාත්‍රයක් දුන්නද ගිය අද්දමේ අම්මට? මේ අද්දමේ අම්මට නම් මේ දෙන්න ඇති පින් බෝඩි ගන්න. කෝ ගිය අද්දමේ අම්මා? ගියාත්මේ අම්මත් පින්වතුනි ඔබව රැකගන්න කියලා ඔබ ඉන්න තැනට කැරපොත්තේ කාහම සපත්තුවක් අරගෙන චොක් ගාලා තල්ලා දැම්ම ඔය කැරපොත්ත. ඔබගේ ඇඳට මකුණ බෝ වුණාම මහා උණු වතුරේ ඔය බෙඩ්ෂීට් ඔක්කොම දැම්ම. දාලා ඔබව බේරගන්න මහා සරණක් ඉදලා අප්‍රමාණ පව් කරගෙන දැන් ඉන්නවා පින්වතුනි මල පෙරේතය වෙලා. කවුද බේරගන්නේ? අද ඔබට හිතිලා තියෙනවද බේරගන්න? ඔබ සත්පුරුෂයෙක් වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරන සත්පුරුෂයෙක් කියලා පිළිගන්නේ ඔබට හිතලා තියෙන දෙයක්. මේක මහා මායාවක්. ඔබ ඉගෙනගෙන තියෙන පිරිසෙන් පිළිගන්නේ ඔබට මේවා වැටහෙන්නේ නැහැ. මේ ලෝක සත්‍යයත් එක්ක කරන්නේ මහා මායාකාරී වැඩන්නේ කියන්නේ මේ ලෝක සත්‍ය අපි සම්පූර්ණයෙන්ම මහා මුලාවකට ඇදලා දානවානේ. හොඳට මේ දේවල් තේරු ගන්න. ලෝක සත්‍යය දෙන ගිනි ගිනි කන්න යන්න එපා. මේ ලෝකේ සාරයි සාරයි කිය කී මේ උලා උලන්න හදන වැඩ පිළිවෙලෙන් නවතින්න පුළුවන් නම් ඒකට සද්ධර්මයේ අවබෝධ කරගන්න තියෙන සද්ධර්මයේ අවබෝධ කරගන්න මෙතනින් මිදෙන්න උත්සාහ කරන්න. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. මෙන්න මේකට මට උත්තරයක් දෙන්න. රාජ්‍යරුව කියනවා උඹට අගමැතිකම දෙනවා මේ රාජ්‍ය සතිය. අගමැතිකම දීලා කන්න බොන්න ඔක්කොමත් දීලා යාන වාහන ඔක්කොමත් දීලා පිරිවර ජනයා ඔක්කොමත් දීලා සතියකින් පස්සේ ඉහේ ඊට පාදාන්තයේදී ගමෝ පට්ට ගන්නවා කියන. ඔබ කැමතිද තියෙන අගමැතිකම ගන්න? සතියක් හිටියහගේ මුතුම සැප වෙනදගෙන. හැබැයි සතියෙන් පස්සේ ඔබ පට්ට ගන්න හදන්නේ රජු. හැම කෙනාම ඉස්සරහ මේ මෙන හංකඩේ ගලවලා දාන්න හදන්නේ. පැකේජ් එක එකට හම් වෙන්නේ. මුලයකට කැමති වුණොත් අගේ එක විඳින්න ඕනේ. කැමතිද? ඔබ ගණිතය පිළිබඳ මහා හසල දැනුමක් තියෙන පිරිස කැමතිද? ඔබ මේ කැමතිද නැද්ද කියා ගන්න විතරක් තියෙන. ඉතින් පිටුතින් යදෝ ඔය අගමැති වෙන්නේ නේද? ඒ ලෝක සත්‍ය ඔබට ඔය පටව පටව දාන්නේ ඔක්කොම ඔය අගමැති වෙන්නේ. අගමැතිගේ රටේ අගමැති නෙමෙයි ඔය මේ කතා වෙන අගමැති වෙන්නේ. ඒව නේද ඔය දවසින් දවස ගොඩ ගන්න. මෙතන මිදිච්ච ගම පිටුතින් අර පට්ට ගහින්නට නේද එකතු වෙන්නේ. බේරිච්ච කෙනෙක් ඉන්නවා නම් මට කියන්න. ඔබගේ පරපුරේ එක්කෙනෙක් කියන්නක බේරිච්ච. කවුද බේරුනේ කියලා. ඔබගේ පරපුරේ එක්කෙනෙක් කියන්න බල ජේතවනාරාමේ බබළු වාගේ නාවා කියලා දෙවි කෙනෙක් මට්ටමටපත් වෙච්ච. රුක්ස දේවතා කෙනෙක් බවටපත් වෙච්ච කෙනෙක්. පරපුරට වැඩි ඕනනම් දෙතුන් දෙනෙක්. මෙරි මෙරි මෙරි මෙරි මෙරි මෙරි නිකන් අර කුණු පෙරේතෙ වෙනවා. මේ සම්බුද්ධ ශාසනය තියෙන වෙලාවෙත් පෙරේතිය බිහි වෙන එක ගැන මම පුදුමාකාර කනගාටුවටපත් වෙලා ඉන්නේ. ඇයි මේ මිනිස්සු මේව තේරුම් ගන්න නැති කියේ? මොකද සත්පුරුෂයන් වහන්සේලා දහම් දෙතනවා පින්වදින පැය දෙකක්. අරහත් පුරුෂයන් වහන්සේලා දහම් දෙතනවා කොච්චරද? පැය 22ක්. ඉතින් කොහෙද දෙදෙලා? කවුද අරහත් පුරුෂයන් වහන්සේලා කියන්නේ? ඔයකට ජීවත් වෙන්න පිරිස. හා ලෝකේ අසාරයි කියේ කවුද? බලන්න හොඳට කල්පනා කරන්න. මේ ලෝකේ ආසාරයි මේකෙන් මිදෙල යන්න ඕනේ කියලා කිව්වේ කවුද? ලෝකේ සාරයි සාරයි අල්ලම අර කාර එකක් තියෙනවා ඇවිල්ලා අලුතෙන් ඇවිල්ලා ඒකත් ගන්න පුළුවන් නම් හොඳයි. ඈ ඔය ගෙදර සට්ටු දෙකට ගැහුවා නෙවෙයි සට්ටු තුනට ගැහුවා නම් පළ හතරක් පහක් දාලා ඉවිල්ලා පළ 20ක් විතර දාලා ඉවිල්ලා ගැහුවා නම් හරි තරයි. ඕවා නෙවෙයි පින්දුනේ ඔබට දෙන්නේ ගිනි ගිනි. පොඩි කාලේ ඉඳලා අපිට ගිනි ගිනි දීලා අපි ඉගෙන ගත්තානේ. කොහොමද ඵලෙ මොකද්ද? පින්වදී ඉගෙනගත්ත මහාචාර්යවරු ඉන්නවද ලෙඩ ඇදේ පණ ඇදේද? ඉගෙනීම කියන්නේ මොනතරම් ලාමක දෙයක්ද? මේ අපිවලේ මට වැටෙනවා 10,000 වාරයක්. මොදේ බෝට්ටුවේ බොහොම ඉහළම ගිය කෙනෙක් මම. ඔබට හිතා ගන්නවා බෑ පින්වදී මම හම්බ කරපේ. ඒ ඔක්කොම අතහැරලා මෙතනට බැස්සේ. එකම මඟ නිවෙන්න තියෙන. අවුරුදු ගානක් තිස්සේ සද්ධර්මයේ දේශනා කළ දේශනා කළ දේශනා කළ විශාල ශ්‍රාවක පිරිසක් හදලා අද මේ පිරිසත් එක්ක මේ නිවන් මඟට වැහලා මේ ගමන යනවා. ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා දී වෙන්නේ ඔන්න ඔහොමයි පිටින් මේ සද්ධර්මයේ හරියට තේරුම් ගත්ත තරුණ පිරිසක් තමයි මේක කරන්නේ. බලන්න කොහොමද පස්ස. මෙතන කවුරුත් නැහැ පිටින් කන්න නැති කවුරු. කන්න වැඩි නිසා පැවිදි වෙච්ච අධ්‍යාපනයක් ගන්න බැරි නිසා පැවිදි වෙච්ච කවුරුත් නැහැ. බොහෝ මිහිරදී ඉගෙන ගත්තා. විශාල ධනස්කන්ධයක් පිළිලේ ධනස්කන්ධයේ සාධනීයට පූජ කළ පැවිදෙන පස්සේ මහ උත්තමයෙ ඉන්නේ ඔක්කොම. තව ඉස්සරහට වර දැකගත්තා ඒක 100 200. අවුරුදු දෙකක් විතර අවුරුද්දක් දෙකක් යනකොට පින්විතනි මම ඔබට පෙන්නන්නම් 500ක් වික්ෂුන් වහන්සේලා තරුණ වික්ෂුන් වහන්සේලා පැවිදි වෙච්ච බොහෝම උගත් බුද්ධිමත් ඒ කෙනෙක් වෙන උත්සාහ කරන්න ඔබ නැත්තම් ඔබට පුළුවන් එක දෙයක් කරන්න. ඒ තමයි ඔය කාන්තාවන්ට පුළුවන්. ඔය තමන් ඒ විශේෂයෙන් මම ඔය අම්මලට කියන්නේ අම්මල වෙලා ඉන්නවා නම් දරු දුවේගේ තමන් ඉදුව ලෝකෙට දෙන්න එපා. දින එක එකට බත් තම්බ තම්බ දෙන්න හැම කෙනාගේ පූජාවට පාත්‍ර වෙන මහා උත්තමාවියක් කරන්න ඒ පිරිස. මේ සසර ගමනේ අනාදීව කරන්නේ නැතුව ඔය ඔක්කොම වැරදි මත අපිට මුල් මේ මුල් කාලේ දීපු වැරදි මත පිංගුසින මේ ඔක්කොම මේ යථාර්ථය හරියට තේරුම් ගත්තර තමන්ගේ දරුවව උත්තමාරියක් කරන්න එක එකට බත් හම්බ තම්බ දෙන්නේ නැති එක එකගේ ඇඳුම් මදින්නේ නැති පොඩි දෙයක් වුණා නම් ගුටිකි ගුටි කියලා ගන්න පොඩි දෙයක් වුණා නම් බැනුම් අහන නැන්දම්බල ලේලිලගේ බැනුම් අහන මහ කුණු ජීවිතයක් බවට පත් කරන්න නැතුව කේතර සිංහරාජයෙක් වගේ ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් උදා කරන්න තමන්ගේ දරුවන්ට. පුතේ හැදුවා නම් පින්වදින පුතේ හැදුවා කියලා කියන්නේ තනිකරම මොකද්ද කරන්නේ? ඒකට පටවනවා පොඩි කාලේ පොඩි කරත්තයක් බැඳලා දෙනවා එදපම් පුතේ කියලා ශිෂ්‍යත් කරත්තේ. කරත්තෙට බැඳා. ඊට ශිෂ්‍යත් කරත්ත ඉවරනේ පොඩි ඕලේ වල කරත්තෙට බඳිනවා. ඕලේ වල කරත්තෙන් ඒලේ වල කරත්තෙට බැඳලා එතනින් යුනිවර්සිටි කරත්තෙට බැඳලා ඉවර වෙනවා. කතා දෙකුත් කරලා දෙනවා. ওই ටික නේද කරන්නේ? දැන් මහා විශාල කරත්තයක් ඇද ඇද නේද යන්නේ? බලන්න කොබාදින කරත්ත දිහා පොඩ්ඩක් පැට් පිටිපස්සෙන් ඇවිල්ලා මෙතන කිරිමි කෙනෙක් ඉන්නවා නම් පින්වදින හොඳට බලන්න ඔබ ආදී කරත්තේ විශාල කොච්චරද කියලා. ඔබට ගැලවෙන්න පුළුවන්ද කියලා ඒ කරත්තේ. ලෙඩ නිවාඩුවක් හරි ගන්න පුළුවන්ද බලන්න. ඕටි කලේ නැත්නම් මොකද වෙන්නේ කියලා බලන්න. බලන්න ඔබ කරත් යදි රැහැටි. අයියෝ මොන අපරාධයක්ද බලන්න මේ ජීවිතවලට අපි කරගෙන තියෙන්නේ. මේවා කිව්වොතනේ අපෙන් අහුවේ නැත්නම් මේවා තේරෙන්නේ නැහැ නේ, කාගෙන්වත් අහන්නේ නැහැ නේ, කවුරුත් කියන්නේ නැහැ නේ. හැමෝම කියන්නේ ලෝකේ සාරයි කියලා. අර ගෝණි එළුව වගේ නේ ඔක්කොම. ගෝණි එළුව බලන්න ගිය හැම කෙනෙකුම කිව්වොතනේ එතනින් එහාට මොනවද හොයන්නේ? ගෝණි එළුව කියලා ගෝණියක් නිකන් එළලා පෙන්නනවා මෙතක් එන්නේ. එතනින් එළියට එන හැම එකම මුකුත් කියන්නේ නැහැ, හද නැතුව එළියට එනවා ලැජ්ජාවට පත් වෙනවා. අනිත් එකට කියන්නේ නැහැ ලැජ්ජ වෙයි කියලා. අනිත් හැම එකම ඉතින් අර ගෝණි එළුව කීකේ රැවටි රැවටි යනවා. කොහොමද ගෝණි එළුව? ආ නියමයි කියලා යන්නේ. මොකද ලැජ්ජාවට පත් වෙන නිසා. ඉතින් සත්‍යයෙන් සත්‍ය ගලපලා කතා කරන්නේ ඔක්කොම සත්‍ය හැමගෙන මහ විනාශයක් කරගන්න. අපරාධය. මම ඔබට පෙන්නලා දෙන්නම් පින්තුනි දුක ඇයි දුක ගොඩ නැගෙන හැටි. මේ දුක ගොඩ නැගෙන විදිය ඔබ හරියාකාරව දැක්කත් නම් පින්තුනි මේ එක බිඳු මාත්‍රයක්වත් මේ සසරේ යන්නේ නැහැ. ඔය ආස්වාදයේ කියලා ඉවරලා ඔය ආස්වාද මාත්‍රෙම ඔය ඕවට අහු වෙලා ඉන්න පිළිවෙත් දන්නේ නැති කම ඉන්න. මේක හරියාකාරව වැටුණා නම් ඒක බිඳු මාත්‍රයක්වත් මේකේ ආස්වාදයක් නැති බව ඔබට තේරෙනවා. හරියාකාරව වටහා ගන්න. ඔය ඔක්කොම පින්තුනි මනසින් මන විසින් පේනන මුලා මායාවල් විතරයි. ඒවට අහු වෙලා තමයි අපි පුළුවන් තරම් සංඛාර කර කර සංඛාර කර කර සංඛාර කර කර මේ ගොඩ නැගීමේදී දීන්නේ. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්. මෙන්න මේකට මම උත්තර දෙන්නම්. අද ඔබේ ට්‍රිප් එකක් ඇවිල්ලා නේද ඉන්නේ? වන්දනා ගමනක් ඇවිල්ලා, ඒ වගේ දෙයක් ඇවිල්ලා නේද ඉන්නේ? වැඩි වෙන්නතර වැඩි පිරිසක්. ඔබට ආස්වාදයි නේද තියෙන්නේ වන්දනා ගමන? ඔබට හිතෙන්නේ නැද්ද වන්දනා ගමන වල ආස්වාද උනේ ඇයි කියලා? මේ නියම් ප්‍රායෝගික ජීවිතෙන් අපි ගමු උත්තර. ඔබට හිතෙන්නේ නැද්ද ඔය වන්දනා ගමන ආස්වාද උනේ ඇයි කියලා? වැඩ කරලා කරලා කරලා පෙලිලා පෙලිලා පෙලිලා පෙලිලා ඉඳද්දි කට්ටිය කතා වුණා අපි යන්න ට්‍රිප් එකක්. එයා කට්ටිය සතුටෙන් ගිහිල්ලා ට්‍රිප් එකක් ගිහිල්ලා එමු කියලා. වන්දනා ගමන ගිහිල්ලා එමු කියලා. පෙලිලා පෙලිලා පෙලිලා ඉඳද්දි නේද පින්වතුනි ඔය වන්දනා ගමන යනකොට ආස්වාද. අද ඉඳලා මම ඔබට කිව්වොත් එහෙම. අද ඉඳලා පුරා අවුරුද්ද ට්‍රිප් ඵලයල්ලා කියලා. දැන් ඔය ආස්වාදේ ඉද එහෙනම් ඔය ආස්වාදෙ ඉන්නේ කොතනින්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. යම් ආස්වාදයක් ගොඩ නැගෙන්නේ පින්වතුනි පෙලීමකින් නිදහස් වෙද්දී. යම් දෙයක් නිසා පෙලිලා පෙලිලා පෙලිලා ගිහිල්ලා ඒ පෙලීමෙන් නිදහස් වෙන මොහොතේ ආස්වාදයි. ඒ හැරෙන්න පින්වතුනි මේ ලෝකේ ආස්වාද කියලා එකක් නැහැ. රූපෙට ඇලුම් කරන කෙනෙක් අසත්පුරුෂයන් විසින් රූපේ වර්ණනා කරලා හිත තුල දෘෂ්ටිගත කෙරෙව්වහම රූපය හරි සාරයි කියලා ඔන්න ඒ සාරත්වයේ හොයන්න තමයි පින්වතුනි හැම තිස්සෙම බලන්නේ. දැන් යම් කිසි කෙනෙක් රූප කියලා මතු කළා නම් යම් දෙයක් ඒ මතු කරපු මොහොතේ ඉඳලා පෙලෙන්න පටන් ගන්නවා මේ රූපයේ දකින්නකම්. පෙලිපෙලි පෙලිපෙලි ඉන්නකොට යම් අවස්ථාවක සංඛාර කරලා කරලා කරලා කොහොම හරි රූපයේ දකින්න හදාගත්තාට පස්සේ ඒ රූපයේ දකින්න මොහොතේ ආස්වාදය. හේතුව මොකද? රූපයේ දකින්න නැති කම නිසා පෙලිපෙලි හිටි. ඒ පෙලීමෙන් නිදහස් වෙනකොට ආව ආස්වාදය. හැබැයි මේ මෝග පුරුෂයා හිතා ගන්නවා මේ ආස්වාදය ආවේ අර රූපේ දැකලා කියලා. නමුත් ආස්වාදය ආවේ රූපේ දැක්කම නෙමෙයි පිටුදුනේ, ආස්වාදය ආවේ පෙලිච්ච නිසා. රූපේ දැක්කම නම් ආස්වාදය ආවේ රූපේ බල බල ඉන්නකොටත් ආස්වාද වෙන්නත්. ආස්වාදය වෙන්නේ රූපේ දකින්න මොහොතේ විතරයි නේද? උදාහරණයක් ගමු. තමන්ගේ පුතා යුනිවර්සිටි එකට ගිහින් මාස 3කින් ගෙදර ආවේ. අම්මා දැන් ෆොටෝ එකක් දිහා බලාගෙන පෙලෙනවා පෙලෙනවා පෙලෙනවා ඉවරයක් නෑ. පෙලිපෙලි පෙලිපෙලි ඉඳදී ඔන්න පුතා කියනවා අම්මේ මං හෙට එනවා. දැන් තව පෙලෙනවා, මොකද හෙට වෙනකන් ඉන්න බෑ. පෙලිපෙලි ඉඳලා පිටින් එක පාට තමන්ගේ පුතාව දැක්ක මොහොත විතරයි නේද ආස්වාද. ඌ මාස 6ක් එහෙම ගෙදර හිටියොත් එහෙම ඒ මොහොතක් මොහොතක් ආස්වාද. හොඳට ඉතන බලන්න. එහෙනම් ඔය පුතා දැකීම නිසා ආපු ආස්වාදය ආවේ අර පෙලීමෙන් නිදාපෙද්දී නේද? එහෙනම් මේ මොන මායාවද සිංහදනි මේ ලෝකේ කියන්නේ? එක තැනක් මට කියන්න ඔබ සතුට කරපුවා. ඔය ඔබ සතුට වුණා නම් යම් දෙයක් කරේ සිංහදනි ඒ සතුටුනේ තමන් පිළිබෙලි ඉඳලා ඒකෙන් නිදහස් වෙද්දී. ඒ හැරෙන්න ඔබ සතුට කරන දෙයක් මේ ලෝකේ නැහැ. පෙළුණා නම් ඒ පිළීමේ නිදහස් වෙන මොහොතේදී ඔබට ආස්වාදයි. ඒ හැරෙන්න වෙන කිසිම ආස්වාදයක් මේ ලෝකේ නැහැ. ආස්වාදයේ කිවි ඔන්න ඕකට. ඉතින් කොහෙද සිංහදනි ඔබ නිදහසේ? කෝය ඔබ පරමෝය පතන ලෝකේ ගයක් නැති කෙනෙක් පින්වතුනි යම් පිරිසක් විසින් ගයක් වර්ණනා කර කර ඉන්නකොට ඒ ගේ නැතිවීම නිසා ගයක් Tamanට නැතිකම නිසා තෙලින්න පටන් ගන්නවා. පෙරිලා පෙරිලා පෙරිලා යනකොට බැංකු ලෝන් එකක් අරගෙන හරි ගමන් නැහැ, මොනවා හරි ක්‍රමයක් කරලා සංඛාර වඩලා වඩලා වඩලා කොහොම හරි ගෙයක් හදාගන්නවා, ගේ හදාගෙන ගෙට කිවිදිනකොට හරිම ආසාවක්. දැන් ගේ ජීවත් වෙනකොට ආසාවක්. කොවර්ධි විච ආසාවක්. ගෙට කිවිදිනු විච ආසාවක් කොපින් උදින්නේ. දැන් මොකද කරන්නේ? දැන් ඒ ගේ ඉල්ලෙද පවත්වගෙන යන සංඛාර වඩ වඩ උදේ ඉඳලා රෑ වෙනකන් ගේ අතුව ගා ඉන්නවා. වැහි පීලි හදනවා. ඕව කර කර ඉන්නවා මොකද? අර තණ්හා කරගත්ත වස්තුව විපරිණාමයට යනකොට මහ දුකයි. ඒක නිසා විපරිණාමයට නොගිහින් තියාගන්න සංඛාර කර කර සංඛාර කර කර ඉන්න. කෝපින් ඉඳලා කොහෙන්ද දුකෙන් නිදහස වෙන්නේ? ඔබල වැඩිලා ඉන්නේ නැතිව ඉතින් යමක් අල්ලගත්තා නම් අල්ලගත්ත නිසා මහ ගිනි උපදවනවා කියන අල්ලගත්ත වස්තුව. අපි කතා කරන්නේ මේ ලෝකේ දේවල් හැදිලා තියෙන හේතුන්ගෙන්. මේ සරල ධර්මයක් තේරුම් ගන්න මේ මහා ලොකු විශාලීට යන්න අවශ්‍යතාවයක් නැහැ. සරල ධර්මයක් තුන තේරුම් ගන්න තමන්ට මෙතන නිවන් දකින්න පුළුවන් මඟක් හැදිලා තියෙනවා. මම දන්නවා ඔබ සීල දෙනවා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන පිරිස. මෙතන ඉන්න වැඩි හැදී. මේ ඔබට මේ ඉස්සරහට අවිල බණ ටිකක් අහන්න අවස්ථාවක් උදා වුණා නම් ලක්ෂ 20ක් පොරකනවා ඉස්සරහට අවිල බණ ටිකක් අහගන්න. ඔබේ කල්යාණ මිත්‍රයෙක් නිසා කොහොම හරි ඒක උදා වෙන්නේ නැති. ඔබ වෙනුවෙන් මේ විශේෂ ධර්ම දේශනාවන් කරන්නේ නැත්නම් මේ සාමාන්‍ය තියෙන ධර්ම දේශනාව ඉවරයි. මේ අවස්ථාවේ ප්‍රයෝජනයක් ගන්න ඕන නිසා තමයි කියන්නේ මම ඔබට ඍජුව කතා කරන්නේ. ඔබට හොඳට තේරෙන පිරිසක්. මෙතන මේ වායසට උපාධි කම්පල පිරිසක් ඇවිල්ලා කියනනම් මම මෙච්චර මේ විදිහට කතා කරන්නේ නැහැ. මේ විදිහට කතා කරන්නේ ඔබට ඔබ හොඳ බුද්ධිමත් පිරිසක් ඉන්නේ. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. හොඳට තේරුම් අරගෙන ඉඳන් මොලේට පොඩක් රිද්ද ගන්න ඕනේ. හිතට පොඩක් රිද්ද ගන්න ඕනේ. මේ කරන ක්‍රමවේදේ වැරදි. මේකෙන් අපි මිදෙන්න ඕනේ කියලා නැත්තම් එම් වෙන්නේ නිකම් අපරාධ විනාශයටපත් වෙන එක. උගත් බුද්ධිමත් වෙනොත් මෙතන මිදෙන්න බැරි වුණා කිව්වා. උගත් බුද්ධිමත් පිළිස කරත් මෙතන මිදෙන්න බැරිනොත් එම් තියෙන ආයි තව කෙනෙක් ගැන මොන කවර කතාද? ඒක නිසා තමයි මම ඔබට මේ විදිහට කතා කරන්නේ. කෙලින්ම ආයි මේ හුරතලී දාන්න විදිහ දෙයක් නැහැ නේ. කෙලින්ම අවබෝධයට ගන්න තියෙන්නේ මොකන්ද කාරණාව කියලා. කාරණාව හරියාකාරව තේරුම් අරගෙන මෙතන මිදෙල යන්නේ කණි කරන්නේ. නිකමට හිතලා බලන්න පිළිගන්න හේතුන්ගේ යමක් හටගත්තා නම් හේතු නැති වෙනකොට ඵලෙ නැති වෙනව නේද? ඕක නේද පිළිගන්න ලෝක ධර්මතාවය. මේ බලන්න මේ ෆෑන් එක දිහා. මේ ෆෑන් එක කරකින්න ඔබ කැමති නේද? ඔබට රස්නේ කියලා ඔබ කැමති නේද මේ ෆෑන් එක කරකින්න? මේ ෆෑන් එක කරකින්න පිළිගන්න එකම එක හේතුවක් නිසා නේද? හේතු ටිකක් සම්බන්ධ වෙලා හේතු ටිකක් පටිච්ච වීගෙන නේද මේ ෆෑන් එක උදා වෙවිදී? මේ ෆෑන් එකක් උදා වෙනවා මේ හොගා. ස්විච් එක ඕෆ් කළා නම් මොකද වෙන්නේ? උදා වෙන එක නතර වෙනවා නේද? එහෙනම් ඔබ කැමතිද නැද්ද කියන එක ඔබ තීරණය වෙනවා තියෙන්නේ. එහෙනම් ඔබගේ ශරීරයක් අද උදා වෙවි තියෙනවා. ඔය ශරීරේ හේතු ටික නැති වෙච්ච ගමන් ඔය ශරීරේ නිරුදා වෙන්න පටන් ගන්නවා. ඔය පණ ටිකත් එහෙමයි, ඔය හැම එකක්ම එහෙමයි. එහෙනම් ඔය හැම එකක්ම එහෙම නම් බින්දුනේ එක මොහොතක් මොහොතක් නෑ අර මහා අවිනිශ්චිතතාවයකින් පෙළෙනවා නේද කියලා බලන්න. පුදුමාකාර අවිනිශ්චිතතාවයක් නැද්ද බලන්න ඔය ලෝකේ. ඊළඟ මොහොතේ මොනව වෙයිද කියලා දන්නේ නැහැ. ඊළඟ මොහොතේ මොනවට හේතු සැකසෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ හේතු සැකසීම නිසා ඒ ඵල උපදින. එහෙනම් ඔන්න ඔබගේ ක්‍රමවේදයන් මේ ලෝකේ යන්නේ. එහෙනම් පිළිගන්නේ අවිනිශ්චිතතාවය නිසා ඔබ කෙලෙනවද නැද්ද කියලා හිතලා බලන්න මොහොතක් මොහොතක් ගන්න. තමන්ගේ දරුවා එක විනාඩියක් පරක් වුණොත්, එක විනාඩි 10ක් පරක් වුණොත් එහෙම අම්මා දුවන්නේ නැද්ද බලන්නේ බස් හෝල්ට් එක. තමන් වශයෙන් පවතින නැතිකම නිසා පුදුමාකාර පිළිමකින් පිළිපෙළීනේ ඉන්නේ. ඔය දුක දුකේ නිදාස වෙච්ච කෙනෙක් මේ ලෝකේ නැහැ. ඔය දුක දුකෙන් පෙළෙනවා. ෆෝන් එකක් තියෙන කෙනා පිටුදේ ෆෝන් එක නිසා පෙළෙනවා ප්‍රමාණවත්. හේතු කැඩේ ඉඳන් නැහැ, විදේ ඉඳන් නැහැ, කවුරු හරි හොරකම් කරයි ඉඳන් නැහැ, වැටේ ඉඳන් නැහැ, වතුරට වැටේ ඉඳන් නැහැ ආදි වශයෙන්. ෆෝන් එක නිසා අප්‍රමාණ දුක් විඳිනවා. වාහනය තියෙන කෙනා පිටුදේ වාහනේ නිසා අප්‍රමාණ දුක් විඳිනවා. ඒ හීරු කවුරු හරි හුරයි ඉඳන් නැහැ. වාහ පාරේ යනකොට මොනවා කරේ ගහක් ගලක් වැටේ ඉඳන් නැහැ. කවුරු හරි හප්පයිද ඉඳන් නැහැ. ඔය ආදි වශයෙන් තිබුණනි මේ අවිනිශ්චිතතාවය නිසා ප්‍රමාණ දුක් විඳින. හැබැයි තිබුණනි ඔබට වාහනයක් නැත්තම් වාහනය නිසා ඔබ කෙලෙනවද? ඔන්න බලන්න ඔය හැදිලා එන්නේ නැහැ. වාහනයක් නැත්තම් වාහනයක් පිළිවෙ නිසා ඔය පිළිව සිද්ධ වෙන්නේ නැහැ. ඒ යම් කිසි දෙයක් උපාදාන කරගත්තා නම් තිබුණනි මගේ මම වගේ කියලා අල්ලගත්තා නම් අන්නේ අල්ලගත් දේ නිසා ප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වෙන්නේ. ඔය දුක දුකේ විතරයි ඔක මේ බොහොම සරල. ඔතනින් මිලිච්ච කෙනෙක් නැහැ. තමංගාව රත්තරන් මාලයක් තියෙනවා රත්තරන් මාලේ සහ ප්‍රමාණ දුක් ඉන්නේ නැද්ද? පාරේ යනකොට අල්ල ගන්න නැද්ද හයිය? කරෝලේ මෙරනකොට හයියෙන් අල්ල ගන්න නැද්ද? මොකෙක් කන් කඩාගෙන යයි දන්නේ. නිදාගෙන ඇල්ලා අත කාලේ බලන්නේ නැද්ද? අහා තියෙනවා, මාළි තියෙනවා, අවුරුත් කඩාගෙන නැහැ. බලන්න වා ප්‍රමාණ දුක් විඳින්නේ නැහැ. එහෙනම් දුක දුකෙන් පෙළෙනවා කියන්නේ මේ ලෝකේ සත්‍යෝ සියලු දෙනා. මේකේ නිදාසීමක් නැහැ. ඊට පස්සේ යම් දෙයක් තණ්හාවෙන් අල්ලගත්තට පස්සේ මෙන්න මේ දේ මම මේකට කැමතියි කියලා අල්ලගත්තට පස්සේ මෙතන තවන් කැමතියි කියලා අල්ලගෙන තියෙන ඵලයක් නේ. ওই ඵලේ හැදිලා තියෙන හේතුන්ගෙන් මේ බොහොම සරලව ගන්න. හේතුන්ගෙන් හැදිච්ච ඵලයක් නම් මෙතන හේතු නැති වෙච්ච ගමන් ඵලේ නැති වෙනවා. එහෙනම් තමන් කැමැත්තෙන් අල්ලගත්තා නම් මේ ඵලේ ඵලේ ඵලේ විදිහට තියාගන්න නම් මොකද්ද කරන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ තියෙන්නේ? හේතු සපයන්න ඕනේ. එහෙනම් මේ ඵලේ තමන් කැමති දේ තියාගෙන ඉන්නවා මෙතන අප්‍රමාණ ආකාරයෙන් හේතු සපයන්න. හේතු සපේ සපේ හේතු සපේ සපේ තමයි ඒක ඔය විදිහට තියාගන්න. හේතු සපේ සපේ නම් තියාගන්න ඕනේ තියෙන්නේ. හේතු සපයන්න බැරුණොත් එම් මොකද වෙන්නේ? විනාශයට පරිණාමය වෙලා යයි. එහෙනම් හේතු සපේන එක මහ දුකක්. ඒකට කියනවා සංඛාර දුක කියලා. හේතු සපේ ගන්න බැරුණොත් විපරිණාමයට යනවා, විනාශයට පරිණාම වෙනවා. ඒකට කියනවා විපරිණාම දුක කියලා. එහෙනම් දුක දුක කියනොත් පෙළෙනවා, විපරිණාම දුක කියනොත් පෙළෙනවා, සංඛාර දුක කියනොත් පෙළෙනවා. මොකෙන්ද නිදහස වෙන්නේ? අල්ලන්න එක අම්මා. අම්මට මොනවා හරි වෙයිද දන්නේ නැහැ, ලෙඩ හැදෙයිද දන්නේ නැහැ, කීකේ පෙළෙන්නේ නැද්ද අපි? අම්මා වැටෙයිද දන්නේ නැහැ, කීකේ පෙළෙන්නේ නැද්ද අපි? ඔන්න පෙළෙනවා ඒක දුක දුකෙන් පෙළෙනවා. ඉතින් අම්මා වෙයිලෙන්ද පවත්තගෙන නිරෝගීව පවත්වාගෙන ඉන්න ඕන නම් ඒ නිරෝගීව පවත්වාගෙන යාම උසහා විවිධාකාරයෙන් දේවල් කරලා සංඛාර කර කර ඉන්නේ නැද්ද අපි? ඔන්න සංඛාර දුකෙන් පෙළෙනවා. සංඛාර කලේ නැත්තම් එහෙම අම්මා විපරිණාමයට කියලා වැනසීමට පරිණාමය වෙලා ගිහින් අන්තිමට වැනසෙන්න නිසා පෙළෙන්නේ නැද්ද අපි? ඉතින් අපි කිව්වේ ඔය දුක් තුනේ නිදහසෙන්නේ නැහැ නේ අම්මා කිරගෙන අවල්ල ගත්තා. දරුවා. දරුවා ඉස්කෝලේ ගියා ගෙදර ඉඳ දන්නේ අනේ මෙලා වුණාද දන්නේ නැහැ පොඩ්ඩක් පරක්කේ වුණාද මහ පිළිල්ලකින් පෙළේ. දරුවා ඉගෙන ගනින්ද දන්නේ නැහැ දොස්තර කෙනෙක් පිළි දන්නේ නැහැ ආයි පෙළේ. දරුවා වාහනේ තරගෙන ගියා ආපහු ගෙදර ඉඳ දන්නේ නැහැ ආයි පෙළේ. එහෙනම් දුක දුකෙන් එකාකාරව පෙළෙනවා. දරුවා හොලින් තියාගෙන ඉන්න තිබුණේ පුදුමාකාර විදිහට සංකාර කරනවා පොඩි කාලේ ඉඳලා. ගේ වටේ දුව දුවා ඒකට කන්න දෙන්නේ. ඒ ඔක්කොම කරනවා. ඉස්කෝලේ වැඩ ටික කරලා දෙනවා, ඒ ටික කරලා දෙනවා, ඒ ඔක්කොම කරනවා. ඉස්කෝලේ ගිහින් දානවා, ගේනවා, නාවනවා, කවනවා, ෆෝනෝ ඒ ටික. සංඛාර කර කර සංඛාර කර කර තියාගෙන ඉන්නවා. සංඛාර දුකෙන් පෙළෙනවා. පොඩි කරගන්න බැරි වුණොත් එම් විපරිණාමයට යනවා. විපරිණාම දුකෙන් පෙළෙනවා. දැන් කොහෙද බින්දුනි ගොඩ යාමද? කොටි වලි ගැල්ල ගත්තානේ සංඛාර කරනකන් හිටියාගේ සංඛාර කරනකන්. සංඛාර දුක තියෙනකන් විපරිණාම දුකෙන් නිදහස නැහැ කි. සංඛාර දුක නැති ටිකම මොකද වෙන්නේ? මේ විරිණාම දුකෙන් පෙළෙනවා. කොහෙන්ද දැන් ගැලවෙන්නේ? මේකට නිසින්ගතනේ ජීවත් වෙනවා කියලා කියන්නේ. ඔබ අල්ලගත්ත ඔබට දුක් නොදෙන එක වස්තුවක් තියෙනවා නම් මට කියන්න. මාත් කැමති එක අල්ලන්නේ නැහැ. ඔබ අල්ලගත්ත මම මගේ කියලා අල්ලගත්ත තණ්හාවෙන් අල්ලගත්ත නමුත් ඔබව පෙළන්නේ දේ එක වස්තුවක් තියෙනවා නම් මට කියන්න. ඔයල බලමු. අපිත් කැමති අපි විඳින්න. එහෙනම් පිටුදින දා එක කාර් එකක් තියෙනවා, ඔබ තව කාර් එකක් ගත්තොත් මොකද වෙන්නේ? එක කාර් එකක් නිසා පෙළෙන එක පාරක් පෙළෙන එක කාර් දෙකක් ගත්තාම දෙපාරක් පෙළෙනවද නැද්ද කියලා හිතන බලන්න. මෙයා අපරාධයන් පිටුදින මේ ජීවිතේ ගොඩ ගහ ගන්නවා කියලා කරන්නේ. නොවැළීමක් තියෙනවා නම් මිදීමක් තියෙනවා නම් පිටුදින ඔන්නතරින් නොවැළිලා මිදෙලා යන එක නාත බව වැටෙන්නේ ඔන්නතකට. අල්ලන්න අල්ලන්න ගිනි නම් පිටුදින අතහැරීම තමයි නාත, නොවැළීම තමයි නාත, මිදීම තමයි නාත, නිවනම තමයි නාත. එයා නොයිලා මිදිලා නිවන් දකින ක්‍රම වේද දෙක අනුගත වෙයි. අනුගත වෙලා තියෙන මේ අනිත්‍ය දුක් අනාත්ම දේශනා පුළුවන් තරම් අහන්න. ලෝකේ යථාර්ථ අවබෝධ වෙන දේශනා පුළුවන් තරම් අහන්න. සත්පුරුෂ සංසේවනයේ කියන්නේ අන්න ඒකට. සත්පුරුෂ සංසේවනයේ පුළුවන් තරම් අරගෙන ඉතිගින් එතනින් එහාට මේ නිවන් මාගේ ගමන් කරන්න. මේ ලෝක සත්‍ය අධින ගිනි ගිනි කකා ඉන්න නැතුව. අගේට කරපොළ දේ ගිනි ගිනි. මේ ලෝක සත්‍ය කියලා කියන්නේ පිළිදෙන්නේ තමන්ගේ ඇහෙන් වැටෙන කඳුළු සල්ලි නම් ඔබ මැරෙනකනුත් අඬවන જાතිය. ඒක තමයි විදිහ. මේ ලෝක සත්‍යය පෙළෙනවා පිංගදෙනි. පෙළෙන්නේ නැති එකම කෙනා රහතන් වහන්සේ. අනිත් හැම කෙනෙක්ම පිංගදෙනි පෙළෙනවා. පෙළෙන නිසා ඒ පෙළීමේ නිදහසෙන ඔබව යූස් කරනවා. ඒක තමයි වෙන්නේ හැම මොහොතකම. හැබැයි ඔබට හිතෙනවා ආ හරි සාරයක් මට උදා වෙන්න යන්නේ කියලා. නෑ නෑ, කෙනෙක් පෙළෙනවා පිංගදෙනි. පෙළෙන නිසා තමයි ඒ කෙනා ඔබව යූස් කරන්නේ. ඒ පෙළීමේ නිදහසෙන් ඒ කෙනා ඔබව යූස් කරන්නේ. නවත් අපිට හිතල යන්නේ නම් අනී අපිට හරි ආදරේ. ඉතින් මේ පෙළෙන බිරි පිරිස පිංගුදලි හැම මොහොතක මේ පෙළීමෙන් නිදහස් වෙන මොනවා මොනවා හරි කරනවා. ඒකයි තියෙන්නේ. දැන් ඔබ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉඳින් පෙළීමෙන් නිසා ඔබ මොහොත කරගෙන කකුල එහාට මෙහාට කරලා හරි මේ පෙළීමෙන් නිදහස් වෙනවා. ඒකයි වෙන්නේ. මේ පෙළීමකින් ආයේ ගැලැලෙවිල්ලක් නැහැ. මෙතන නිදහස් වෙලා යන්න තියෙනවා නම් පිංගුදලි ඒක තමයි තියෙන එකම භාගය. ඉතින් ඒකට කරුණු කාරණා රැස් කරගන්න අවවාද විදියට මේවා දෙන්නේ. පුළුවන් තරම් ඉක්මනට සිඟුදෙන් සමන්ට මේ කරුණු කාරණාව රැස් කරගන්න. නිවන් මගෙහි යන්න තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට බිහි වුණේ හේතුව හොයලා බලලා ඒක දනෝ කටයුතු කරන උගත් බුද්ධිමත් පිරිසක්. ඔබට පුළුවන් මේක වහ වහ තේරුම් ගන්න. වහ වහ තේරුම් අරගෙන මෙතනින් නිදාසෙන්න. අර අගමැතිකම ලොකු කරගන්න එපා. ලෝක සත්‍යාවෙන් පළඳ පොටුන්නක් තියෙනවානේ. ඔබ ඔබ ඔය ඔටුන්න දාගෙන වුණාම අවුරුදු 60ක් වෙනකන්වත් Tamanට තේරෙන්නේ නැහැ ඔටුන්න ගලන බිම තියෙනකොට. බිම තියෙන වෙලාවෙ ඩෝස් ගන්න බැඳ වැටෙනවා බිමට. ඕක තමයි යථාර්ථය. ඉතින් මේ යථාර්ථය පොඩ්ඩක් අවබෝධයට ගන්න. මම මහ වෙලාවක් අධර්මයේ කතා කරන්නේ නැහැ. ඔබත් ගොඩාක් මහන්සියෙන් ඇත්තේ. උදේ ඉඳලා අවකාශ එකේ එහෙට මෙහෙට ගිහිල්ලා ඒ වන්දනාමාන කළා. බොහොම හොඳයි තිකුතුනි මේ වන්දනාමාන කරගැනීමේ කටයුතු කරන්. ඒවෙන් ලොකු උපනිශ්‍රයක් සැලසෙලා එනවා. හැබැයි උපනිශ්‍රයෙන් විතරක් නිවන් දකින්න බෑ තිකුතුනි. නිස්රේ දහමක් අතුරු කරන කෙනෙකුට තමයි උපනිශ්‍රයෙන් ඒකට හේතු වාසනා උදා වෙලා ඉන්නේ. ත්‍රිමා බෝධි හාමුදුරුව වන්දනා කරගන්න එක මහා උපනිශ්‍රයක් නිවන් දකින්න. ගුවන් වෙලිසෑ හාමුදුරුව වන්දනා කරගන්න එක මහා උපනිශ්‍රයක් නිවන් දකින්න. ඉතින් ඔබේ උපනිශ්‍රය ලබාගෙන ඉන්න පිරිසක් හැබැයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන ඒක තමයි තියෙන නිස්සරේ දහම. නිශ්චිත අරියටගේ මඟ වඩා ගන්න ඕනේ ඒක තමයි නිස්සරේ දහම කියලා කියන්නේ. මේ නිස්සරේ දහමට අවතීර්ණ වෙන්න ඕනේ පළමු කොට. මේ අවතීර්ණ වෙනකොට තමයි උපනිශ්‍රේ දහම තියෙනවනම් ආන් මේ උපනිශ්‍රේ දහම තුල තමයි නිවන් අවබෝධ කරගන්න ක්‍රමයේදී හැදිලෙනවා. ඉතින් ඔබට මේ ධර්මයේ තියෙනවා බින්දුනේ මේ නිරන්තරයෙන් මේ දේශනා කරන ධර්මයේ ඔබට ඕනනම් අන්තර්ජාලය ඔස්සේ හැමදාම සමන් දෙන්න පුළුවන්. හැමදාම කොහේ හෝ තැනක ඉඳගෙන ඉන්න තැනක් ගැන සඳහන් කරන්න අවශ්‍ය නැහැ කාටවත්. ඔබ අදමයි මෙතනදී මාව මුණ ගැහුණ කියලාවත් කාටවත් කියන්න යන්න එපා. නිදහසේ ඉන්න ඕනේ මට. නැත්තම් එහෙම මෙතන බස් පුරවල ඇවිදින්න ඉඳලා මෙතන වැඩක් කරගන්න හම්බෙන්නේ නැහැ. බොහොම මේ පරිස්සමෙන් තමයි ඉන්නේ නැත්තම් දන්නවනේ ඉතින්. මා විශාල පිරිසකට බණ කියන්න වෙනවා. ලක්ෂ 20ක් විතර පිරිස බණ අහනවනේ. ඉතින් ඔය පිරිස දන්නේ නැහැ මං කොහෙද ඉන්නේ කියලා නේද. දැන් ඔබ දන්නවා මං කොහෙද ඉන්නේ කියලා. ඉතින් දැනගත්තාම හන්දෙට තියෙන්නේ කාටවත් කියන්න යන්න එපා කොහෙද ඉන්නේ කියලා. මෙතනුත් රූක්ෂ වනාන්තරයට යන්න තමයි ඉඳන් ඉන්නේ සතියක් කීපයක්. මොකද හේතුව මේ නිදහස ආසක්වන් පැවිද්දේ තියෙන අතිරියෙදි නිවන් මඟ සකස් කරගන්න ඒ කටයුතු කරගන්න. තුන් සීවරයයි පාත්‍රයටයි යොමු වෙලා බොහොම නිදහස ආසක්වන් පැවිද්ද කියන්නේ මොකද්ද කියන එක දැන් බොහොම අත්විඳගෙන ඉන්නවා. හිටියේ නම් තිබුණ යාන වාහන තියාගෙන ආදි වශයෙන් මේ බොහොම ඉහළට හිටියා. ඔහොතෝ ඒකින්වත් ඇති පළක් නැහැ. මේ නිදේ මේ තියෙන නිදහස් ප්‍රීතිය අතහැරීමෙන් ලබන ප්‍රීතිය පිටුදේ නිරාමිසයි. ඒක ඔබ අතහැරලා බලන්න. හැබැයි ඒක කොනක් අල්ලගෙන අතහැරියත්නම් වැඩක් නැහැ. අර සති භාවනාවට යනවා කියලා ගියාට වැඩක් නැහැ. සති භාවනාවට ගියාම නැට්ට කියලා ගෙදර ගැට ගහලා නියන්නේ. ඒක නිසා ඒ නිදහස් ප්‍රීතිය විඳින්න බෑ. අතහැරීමෙන් නොයල්මින් නිදීමෙන් ලබන නිදහස් ප්‍රීතියක් තියෙනවා නම් අන්න එක විඳ ගන්න පුළුවන් කියන සද්ධර්මයේ අවබෝධ කරගෙන අතහැරමු data. හැබැයි අතහැරියේ නැහැ කියන දේ අතහැරුණා එච්චරයි. මේ සද්ධර්මයේ අහන මම ඔබට කාටවත් කියන්නේ අතහරින්න කියලා. ඒක ප්‍රායෝගික නැහැ. තථාගතයන් වහන්සේ දේශනායේ තියෙන මේ අතහරින ක්‍රමයක් නෙමෙයි අතහැරෙන ක්‍රමය. සද්ධර්මයේ දේශනා කරන්න පුළුවන් තරම්. සද්ධර්මයේ ශ්‍රවණය කරන. ඒ සද්ධර්මයේ ශ්‍රවණය කර කර ශ්‍රවණය කර කර ඒක තමයි ජීවිතයේ දදා බලන්න පුළුවන් ඒ මොහොත මොහොත එන්නේ තමන්ට අතහැරෙනවා. ඒ කාන්තේ මම ඉතින් මේ අතහැරපු මිනිස්සුනේ මේ කතා කරන්නේ මේ වල තේන්නේ ඉන්නේ මේ ඔබගේ ඇඳුම නැතුව වෙන ඇඳුමක් දාගෙන ඉන්නේ මේ ඔක්කොම අතහැරිච්චා. තව විශාල පිරිසක් ඉන්නවා පිටේ. පැවිද්ද බලාගෙන ඉන්න තව 30ක් විතර පිරිසක් ඉන්නවා. මේ මේ මොහොතේ පිරිසක් 30ක් ඉන්නවා පැවිද්ද බලාගෙන ඉන්නේ. තව පැවිද්දට එන්න ඉන්නවා 100කට එහා පැත්ත පිරිසක්. අවුරුද්දක් ඇතුළත. ඔක්කොම තරුණ පිරිස් රට රාජ්‍යවල ගිහිල්ලා හොඳට සල්ලිත් හම්බ කරලා අන්තිමට ඒ සල්ලි සාසනයට පූජ කරලා නිවෙන්න එනවා. නිවෙන්න කියලා හිතාගෙන ගිහිල්ලා ගිනි අරගෙන ගිනි අරගෙන ගිනි අරගෙන දැන් නිවෙන්න හදනවා. ඉතින් ඔබ තාම ගිනි ගන්නවා. ඔබ කොයි වෙලාවද නිවෙන්න කියලා ඔබ තීරණය කරන්නේ. දැන් කාටවත් බත් අම්ම තම්බි ඉන්න කෙනෙක් වෙන්නේ නැතුව මේ අද්දැකීම නිවන් දකින්න උත්සාහ කරන්න තියෙනවා. මම මේක කිව්වට මේ ලෝක සත්‍ය ඔක්කොටම මේක තේරෙන්නේ නැහැ කියන බය වෙන්න එපා. නැත්තම් ඒ විදිහේ මේ ටික කිව්වොත් එහෙම ලෝකෙට මුළු ලෝකෙම පැවිදි වෙලා ඒ ලෝකෙම නිවන් දකින්න කියන ඒ බය වෙන්න එපා. එහෙම වෙන්නේ හේතු වාසනාවන්තින්ට ඇසරෙන්නේ විතරයි මම මේවා කියන්නේ. මගේ ප්‍රාර්ථනාව තියෙන්නේ පිටුදේ මම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමගේ ශාසනයේ ඉක්මිලා නිවන් දකින්න යන ගමනේ මම උන්වහන්සේට අප්‍රමාණ ණය. මගේ ප්‍රාර්ථනාව තියෙන්නේ මම මගේ මේ අපේ පිරිසටත් හැමතිස්සෙම කියන්නේ එක මේක දෙයයි. ඒ තමයි හේතු වාසනාව තියෙන කෙනෙක් මේ සද්ධර්මය අහන්නේ නැතුව මියදුනොත් ඒක මහා අපරාධයක්. ඒක වෙන්න ඉඩ තියන්න එපා. ඒක හාතුරුන් වහන්සේට කරන මහා නිගාව. හේතු වාසනාව නැති අයට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ අය ඕනි විදිහක් ඕනි දෙයක් කරගත්තා. හැබැයි හේතු වාසනාව සම්පූර්ණ වෙලා ඉන්න මහා උත්තමයෙකුට මේ සද්ධර්මයේ ශ්‍රවණයෙන් නොවීම තුල ඒකේ නම් මේ අද්දමින් චුත වෙන්න වුණොත් ඒක මහා අපරාධයක් මේ ලෝකෙට කරන. ඒක නිසා තමයි පිටින් මේ සද්ධර්මයේ නිරන්තරයෙන් දේශනා කරන්නේ. ඔබ තුල ඇති හේතු ආධාරවන්ත පිළිද නැත්නම් මේ විදිහට සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාවක් අද උදා කරගන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැනේ. ඔබට අද මෙතනට එන්න හිතුණා. මෙතනට එන්න හිතුණා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. මටත් හිතුණා මේ විදිහට නෑ මම කතා කරන්න ඕනේ කියලා. නැත්නම් මම මේ දේශන අවසන් වෙලා මම මේ පැත්තට කැලේ පැත්තට ගියා නම් එහෙම ආපහු මෙහෙට වඩින්න හේතු උදේට. හේට දහවල් දාන එකට. එනවා පොදට මේ ධර්මතාලාවට වඩින්නේ නැහැ. මොකද ඔබට හේතු වාසනාවෙත් එක්කෙනෙක් දෙන්නේ කොහෙ ඇති මෙතන හේතු ආසනාවන්ත පිලිස. නිතරම සද්ධර්මයේ ශ්‍රවණය කරන්න මේක දෙන්නේ ආධර්මයේ තුල තමයි දැනෙන්නේ තියෙන්නේ. ඔබට දුකක් කරදරයක් හිංසාවක් පීඩාවක් දැනිට හැම මොහොතකම සීඩී එකක් දාගෙන අහන්න. ගලවලා දෙයි. සද්ධර්මයේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා. ඒවා තමයි විස්තර විග්‍රහ කර කර දෙන්නේ. මෙන්න ධර්මයේ මෙතනින් ගැලවෙන්නේ. ඒක නිසා තමයි සිංහදෙර තරුණ ධර්මයේ විශාල ප්‍රමාණයක් ගැලවිගෙන යන්නේ. මේ වල තියෙන්නේ නැති ගැලවිලා තියෙන්නේ. ගැලවෙනවා ඉස්සරහට විශාල ප්‍රමාණයක් ගැලවෙනවා. සමාධි මට්ටම් වලට අපි දැකලා තියෙනවා තියෙනවා ජාතකෝතාපන්නේ 12000 අධික ප්‍රමාණය ලෝකෙ දී වෙලා ඉන්නේ දැන්. මහරහතන් වහන්සේලා ලක්ෂ ගණන් එකා ඒකාන්තින්ම වී වෙනවා. ඒකයි නවත්තන්න බෑ මෙලෝ. මාර නෙමෙයි කවුරු ආවත් ඒක නවත්තන්න බෑ මෙන්න මේක බුදුන්ගෙන් ගත්ත නියත විවරණයක්. තිරිස මේ කාලේ ඉන්න තිරිසක් බුදුන්ගෙන් ගත්ත නියත විවරණයක් තියෙනවා. මේ කාලේ දීපිදිලා මේ ශාසනය පරිපූර්ණේ කළා. ඒ උතුම් වූ අරිහත්ත්වයේ පිහිටලා මේ ශාසනය සුරක්ෂිත කරනවා කියන මේ පිරිසෙන් කෙනෙක් ඇති මෙතන. ඒක නිසා සාසත්තර මේ කතා කරනවා. ඒ වගේම මේ ශාසනය රකින්න ආපු උතුම් පිරිසකුත් ඉන්නවා. ඒකත් අපිට හොඳටම තේරෙනවා. මේ ශාසනය රකින්න ආපු පිරිසක් ඉන්නවා. ඒ පිරිස පිංගුතුන් විවිධාකාරයෙන් රජයේ ඒ ඒ තැන් වලට ගිහිල්ලා රට පාලනය කරන පිරිසෙන් කොටසකට ඇතුළු වෙලා ඉන්න සමහර පිරිස්. ඒ වගේම ඒ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී මට්ටම් වලට ගිහිල්ලා දිවි හිමියෙන් මේ ශාසනය රකින්න අදිස්ථාන කරගත්ත පිරිසකුත් ඉන්නවා. ඔබ අතර එහෙම අයත් ඇති. හැබැයි පිංගුතුනි මේ ශාසනය රකින දෙයියන්ටත් මම හැමතිස්සෙම කියන්නේ මෙන්න මේ දේ. උඹලා ශාසනය රකින ඉඳලා හරියන්නේ නැහැ බලෝ. උඹලගේ වැඩිත් කරගනියෝ කිය. ඔබටත් මට කියන්න තියෙන එක. ඔබ ශාසනයට පණ දෙන්න බලාගෙන නැති. ඉහළ ඉහළ රාජතාන්ත්‍රික නිලධාරීව ඔබ ඉන්න පිළිස්. ඒක කරන්න. ඒක බොහොම හොඳ දෙයක්. මේ ශාසනයට පණ දෙන්න මට විතරක් බෑ. ඔබ සියලු දෙනාම ඉන්න ඕනේ. අපි හැමෝම තමයි මේ ශාසනයට පණ දෙන්නේ. මේ ශාසනය සුරක්ෂිත කරන්න. නිවන් දකින්න මහා උත්තමයේ ලෝකෙට බිහි කරලා. අරියතුන් වහන්සේලා ලෝකෙට බිහි වෙන්න මඟ පාදලා දීලා. ඒ කරුණු කටයුතු ඔක්කොම කරන්නේ අපි නමුත් පිංගතුනි. අපිත් ඔය වැඩේ කරගන්න එපා. ඔබ සියලු දෙනාමත් මේ වැඩේ කරගන්න එපා. ඒක නිසා ඒව අමතක කරන්න එපා. තමන්වත් බේරගන්න බලන්න හැමතිස්සෙම. අනිත් අයව බේරගන්නවා වගේ. පුළුවන් තරම් සද්ධර්මයේ ශ්‍රවණය කරන මෙතනින් මිදෙන්න උත්සාහ කරන්න. අලුත් තරගේ අවුරුදු 60ක් ගිහිල්ලා හරි උත්සාහ කරන්න. මොකක්ම හරි කරගන්න බැරි. තරුණ පිළිසෙට නම් මම කියන්නේ ජීවිතේ නිකන් මුදලාලන්ට කඹරන්න. ජීවිතේ විනාශ කරගන්න එපා. ඔය රුපියල් හතොල වඩන කමක් නැහැ. මුලාවටපත් වුණාට පස්සේ තමයි තියෙන්නේ මේසෙකට ඇරලා කන්න ඕනේ. අපිත් කනවනේ. අපි වළඳනවා. කොහොමද වළඳන්නේ? පින්ද පාදයට හම්බෙන්නේ මොනවද ඒක වළඳනවා? බත් ටිකක් හම්බෙන්නේ. මාළ බින්දීකුත් හම්බෙන්නේ. කිරිත් හම්බෙනවා ඒකට. පැණිත් දානවා ඒකට. අග්ගලත් දානවා ඒකට. කැවුරුත් දානවා ඒකට. ගස් ලබු කැල්ලකුත් දානවා ඒකට. ඔය ඔක්කොම එකට අනාගෙන අපිත් කන්න. අපිත් කනවා. ඔබත් කනවා අපිත් කන්න. දෙගොල්ලන්ගෙන් වෙන එකම එක දේ. නමුත් අපි කෑම මේසෙට ඇරලා කන්නේ. ඔය කෑම මේසෙට ඇරලා කන්න. දැන් මොකක්ද තියෙන වෙනස? හිතින් හදාගත්ත වෙනසක් විතරද? ඔය ටික කරන්නේ නේද තියෙන මුදලාලිකෙකුට උදේ ඉඳලා රෑ වෙනකම් කඹරන. රජයකට උදේ ඉඳලා රෑ වෙනකම් කඹුරලා කඹුරලා කඹුරලා හරි ටිකක් හොයාගෙන අර ඔටුන්න දාගන්න අගමැති කියලා. තව ටික දෝගින් මොකද වෙන්නේ? පට්ට ගහගෙන නේද වෙන්නේ? මම මේ කියන්නේ බොරු නම් මැරිලා බලන්න. මම මේ කියන්නේ බොරු නම් මැරිලා බලන්න. මේවා අපි තේරුම් ගන්න ඕනේ. නැත්තම් මහා වාසනාවක්. කතහරි දුකයි මනුස්ස ජීවිත නිකන් විනස විනාශ වෙනකොට. බලන්නම් කමන්නේ. උඹ දකිනකොට මං කියන්නේ. උඹ වැඩ වරද්දගත් එකේ දැන් ඉතින් වැඩක් නැහැ විදියෙන් ටිකක් කාලපලයක්. මොවට කලින් අහුණා නම් හරි. දැන් ඉතින් කරන්නේ දැන් නැහැ වැඩ වරද්දගෙන ඉවරයි. ඔබ එහෙම නැහැ. ඒකෙත් පිටින් මේ පුල පුලා කියන්නේ. ඔබ එහෙම නැහැ. ඔබ තාම වරද්දගෙන ඉවර නැහැ. මෙතනින් ගොඩ යන්න කියලා. අපරාධයක් කියලා. ඔබට මතක නැද්ද කියලා ඔබගේ ගෙදරට කේක් එකක් ගෙනහම කේක් එක හෙට එක්ස්පයර් වෙනවනะ අපරාධ කියලා දුක්කම කාලා දාන්නේ. ඒ කේක් එකේ වටිනකමක් නැද්ද ඔබගේ ජීවිතය ගැන ඔබට. ඔබ හිතන බලන්න. ප්‍රේමා බෝධිහාමුදුරු වඳින න්යායි අදිස්ථානයක් කරන්න යන්නේ. මේ අද්භවෙදී මම මේක කෙලවර කරගන්නවා කියලා. ඒකට අවශ්‍ය ධර්මය අපි දෙන්න. ඒ ධර්මයේ කතා කරන්න ඔබ අපි ඉන්න දැන් බල බල ඉන්න. ඔය ඉංග්‍රීසි හදනවනේ මහා ආරාමය. ඒ හදන්නේ ඔබට. ඔබට ඇවිදilla. බණ භාවනා කටයුතු කරා. මේ මහා සංඝ රත්නයේ වැඩ ඉන්න. ඔබ දන්න අඳුරන කල්යාණ මිත්‍ර පිරිස ඒවට සම්බන්ධ වෙලා වැඩ කරන වැඩි. ඒ අයගෙන් අහලා දැනගන්න. කොහොමද කිව්වද මේ ඔබගේ ජීවිතේ යන තීරණේ ඔබ ගන්න. ඔය කවුරු මොනවා කිව්වත් අන්තිමට කාගෙවත් පිටින්න්නේ නැහැ. පිර දින ඔබට ඔබේ විහිිර විතරයි. ධර්මයයි ඔබයි. එන කවුරුද? ඒක නිසා ඉතින් ඔබගේ අතේ තියෙන ඔබ මේ දේවල් හරියාකාරව පරිහරණය කරගත්තොත් ඔබගේ ජීවිතේ ඔබට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. සසරක්ම ගොඩ දාගන්න පුළුවන් අවස්ථාවක් මේ තියෙන්නේ. නිකන් එක්ස්පයර් වෙලා යනවා. සසරක්ම ගොඩ දාන්න පුළුවන් අවස්ථාව. තිරිසන් සත්තු ලක්ෂ කෝටි ගානක් බේර ගන්න තියෙන අවස්ථාව. මේ පව කරන්න තිරිසන් සත්තු ලක්ෂ කෝටි ප්‍රකෝටියක් බේර ගන්න තියෙන අවස්ථාව පින්නේ. මේකෙන් ආයෙ තතා වුණාට පස්සේ තතා තතා තතා තතා දාන මිදෙන්න විදිහක් නැහැ. එහෙම නෙන්නේ සසර ගම. තතා තතා තතා තතා තතා තතා පෙරිතා පෙරිතා පෙරිතා පෙරිතා පෙරිතා පෙරිතා ගන්දබ්බයා ගන්දබ්බයා ගන්දබ්බයා ගන්දබ්බයා මනුස්ස. තතා තතා තතා තතා තතා තතා ඕක තමයි යන්නේ. ලේසි නේ. ඒක නිසා මේ වෙලාවේ 7 ලක්ෂ කෝටි ගානක් මුදව ගන්න පුළුවන් වෙලාව. ඒකටත් පොඩ්ඩක් අනුගත වෙලා. තමන් හිතන් හිතේ තවඩා වේගෙන් අනුගත වෙලා. දේවා බෝධිහාමුදුරු වන්දනා කරන්න ගියාම. ධුවන් වෙරිසේ හාමුදුරු වන්දනා කරන්න ගියාම උන්වහන්සේලා ඉදිරියේ ප්‍රතිඥාව දීලා. බෝවහන්සේගේ ධම්ම බැලඳගෙන මම මේක සීක්‍රෙන් වඩනවා. නිරන්තරයෙන් කල්යාණ මිත්‍රව ඇසුරු කරනවා. නිරන්තරයෙන් කල්යාණ මිත්‍රව ඇසුරු කරලා මේ මඟ වඩාගෙන මම නිවන් දකින්නවා කියලා. ඒ ස්ථාන වල අදිස්ථාන කරලා යන ඒවැය මහ බලයක් තියෙනවා. ඒ තුලින් ඔබට උපරිශ්‍රේ දැරසිනායි ඒවට අදාළව කරුණු කටයුතු කරගන්න. එහෙම නැත්නම් මේ වදින කරන් තියෙන්නේ මම මෙච්චර වෙලා කීප ඔක්කොම ඔලුවෙන් අතහැරලා දා. උඩ පැන පැන ඉඳලා බලන්න. මම කියකි ව්‍යාපාරයට මැරිලා බලන්න. ඔබගේ ඥාතිවරු ඔබේ රකම් බලා සිටි. කොහෙද? මැසි ගිලි වලේ. ඒගොල්ලන්ට නම් එක්සිමස් එකක් තියෙනවනේ කියලා මම නැහුන්නේ. මේ සාරු ධර්මයේ ඒගොල්ලන්ට ඇහුනේ නැහැ. ජාතක කතාවක් විතර නැහුනේ. නමුත් දැන් ඔබට එක්ස්කියුස් එකක් නැහැ. ඔබට සාර ධර්මය ඇහෙනවනේ. ඒ නිසා පොඩ්ඩක් ඒක තේරුම් ගන්න. තේරුම් අරගෙන ඒ කාරණා කටයුතු ටික කරගන්න. ඔබට අවශ්‍ය යම් දහමක් තියෙනවනේ ඒ දහම දේශනා කරන්න අපි සූදානම්. ඔබට පැවිදි වෙන්න අවශ්‍ය නම් ඒවට ප්‍රතිපහසුකම් සපයන්න අපි සූදානම්. ඒ ඔක්කොම සූදානම් කළා තියෙන්නේ. තිරිසක් ලක්ෂයක් මහරහතන් වහන්සේලා බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරද්දී ඒ බිහි වෙන මහරහතන් වහන්සේලාට ධර්මයේ දෙන්න විනය දෙන්න වීර්යය වඩන්න ප්‍රාප්ති පහදුකම් සැලසන්න ඒ සියලු දේවල් අපි සූදානම් කරලා තියෙනවා. මුළු ලංකාවම පැවිදුණා ඒ ලංකාවට ප්‍රාප්ති පහදුකම් සැලසන්න අපි වැඩ පිළිවෙල කරලා තියෙනවා. අවශ්‍ය වෙන්නේ කොන්දපණ තියෙන වීර්යවන්තය විතරයි. මම විශේෂයෙන් මේ ආරාධනා කරන තරුණ තරුණියන්ට මේ අද්දවෙදී මේක කරලා ඉවර කරන්න පුළුවන් ශක්තිය තියෙනවා. අම්මල සාත්‍ර තීරණය කරන තමන්ගේ දරුවව වොෂින් මැෂින් එකක් කරනවද? එහෙම නැත්නම් එක එකගේ රෙදි හොදලා මදලා දෙන වොෂින් මැෂින් එකක් කරනවද? එහෙම නැත්නම් මේ ලෝකෙට මහා ශ්‍රේෂ්ඨ උත්තම අවියක් කරනවද කියලා. ඉස්සරහට ඔගේ වෙනසක් නම් වෙන්නේ නැහැ. දැන් දොස්තර උඩට තිබ්බට තියෙන තව මාස 3-4ක් යනකොට භික්ෂුව කියන එක උඩට එනවා. අද හතර කේන්දරයෙන් පාළු වෙන්නේ තේමානේ. එක ගෑණි මැරෙන්නේ නැහැ. එක මිනිහා මැරෙන්නේ නැහැ මහා වේ. ගෑණි මහා ගෑණි මැරලා මේ මහාන වෙන්නේ මිනිහන් මට නම් කියන්න තියෙන්නේ ඔකට තව ගෑණියක් හොයලා දීපන් කියලා මිස මහාන කරන්න කියලා නෙමෙයි ඒකට හේතුව පැවිදි වෙන්න ඉන්නේ ගෑණි මැරලා සසර කල කිරලා නෙමෙයි සසර කියන්නේ සැරිසැරීම අනාතයි කියලා වැටහිලා නෙමෙයි පැවිදට ගෑණියක් නැති තින්න ඒකට කරන් තියෙන්නේ මොකද ගෑණියක් හොයලා දෙන්නේ එතකොට ඒකයි දුකින් නිදහස් වෙනවා හැබැයි සැරිසැරීම අනාතයි කියලා වැටහිච්ච කෙනෙක් ඉන්නවනම් අන්නේ දුකින් නිදහස් කරන්න බෑ පින්වතුනි මොනවද දීලා දෙන්න තියෙන එකම දේ මොකද ධර්මයේ දීලා එතනින් නිදහස් කරගන්න තියෙන්නේ ඉතින් ඒක නිසා ඔබ ඔබේ ජීවිතේ තීරණ ගන්න අදිස්ථාන කරන්න පින්වතුනි මොකක් හරි මේ කුණු සතර පායම අඳුම ධර්ම නිදහස් වෙනවා කියන්නේ ඒ මට්ටම අදිස්ථාන කරගෙන එන්න අපිත් එක කටයුතු කරා මේ විශේෂ මෙයාල දිලක් නැහැ අපි අපි කියලා මේ විශේෂයක් නැහැ අපි ධර්මයයි ඔබයි කියලා කියන්නේ පින්වතුනි ධර්මයයි ඔබයි විතර එතන මුදුරු නැහැ කවුරු මුදුරු නැති සංවිධානයක් එක සංවිධානයකුත් මේ ධර්මයයි ඔබයි විතර මුදුරු නැහැ කවුරු හැමෝම තමන්ගේ වගේ ආරාමයේ හදලා හැම කෙනෙක්ම තමන්ගේ කියලා හිතාගෙන ඒක කරනවා අපි කොහේවත් අපි නන්දාගෙන නැහැනේ අදම මගේ නම පැවිදි නම දන්නෙත් නැහැ මං ගිහි කාලේ අවුරුදු 9ක් විතර බණ කිව්වා. මම ගිහි නම දන්නේ නැහැ. මාව දැකලත් නැහැ ඔබ. අද තමයි දකින්නේ. ධර්මයේ හොයන. එන එකතරකවත් නංගාගෙන මතු වෙන්න හදලා නැහැ. ඉතින් ධර්මයේ ඔබයි කිරිස කවදක්වත් මතු වෙන්නේ නැහැ කවුරු. Tamanට හැකි පමණින් හැකි උපරිමින් කටයුතු කරනවා හැම කෙනාම. නිවන් දැකීම අරමුණු කරගෙන නිවන් දකින්න යනයි මතු වෙන්නේ නැහැ නේද? මතු වුණොත් නිවන් දකින්න බැහැ. නම අස්කර ගන්නවා විතරක් නම උස් කරගෙන හරියන්නේ නැහැ. අස්කර ගන්නයි හද. ඒක නිසා නම දිදී යන ගමනක් නෙමෙයි. ඔබට පුළුවන් ඒ විදිහට අපිත් එක්ක එකතු වෙලා මේ ගමන යන්න. ඔබට අවශ්‍ය මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒක අපි ඔබට ලබා දෙන්න. ආරාධනා කරන්නේ මේ මනුෂ්‍ය ජීවිතයක් ලබලා තියෙන නිසා. මං තිරිසන් සත්වයෙක් කෙනෙකුට ආරාධනා කරන්නේ නැහැ මේ ගමනට එන්න කියලා. මං ආරාධනා කරන්නේ මනුෂ්‍ය ජීවිතයක් ලැබලා තියෙන නිසා මේකෙන් පුළුවන් තව තිරිසන් සත්තු ලක්ෂ ගානක් දේරගන්න. හොඳයි තියෙන ඔබටත් ගොඩාක් මහන්සියි අපි ඒවන අදට දේශනාව අවසන් කරමු එතකොට මේ සද්ධර්ම දේශනාවට ඔබ විසින් ආරාධනා කරන්න රිදිචේ දසදහසක් ලෝක ධාතු විසින්නාවගේ සීලම දීප බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ අයට මේ පුණ්‍ය ගංගා කුසල ගංගා විහිදුල පතුල් ගන්න මේ පින් විහිදී පැතිරියාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභාවය වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා බෝධියකින් උතුම් වූ නිර්වාණ සාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කෙරයන් පින් අනුමෝදක් කරා. ඒ වගේම පින්වතුනි සිහිපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තරගත වන දිරි චේසීව ජාතිර මිත්‍රාදී ඒ අයව සිහිපත් කරගෙන අපි සිනාස් කරගත්තා වූ සීන පුණ්‍ය ගංගා අසුල ගංගා ඒ අය කෙරේ පීදුල පතුල් ලරණේ පින් වීදී පැතිරියාමෙන් ඒ අය අපි අභවී ස්ථානයේ කිනවලු ගෙන් අත මිදේවා ජරාවන සංඛ්‍යාත නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කෙරයන් පින් අනුමෝදක් කරා. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න මේ රටේ මහා ඛේද වාසකයක් වශයෙන් පැවති මහා යුද්ධයක් තිබිච්ච කාලෙක ඒ යුද්ධයේ අහවර කිරීම උදෙසා අපකැප වේලා කටයුතු කළා වූ යම් කිරි පිරිසක් අද අභවී ස්ථානවල ඉන්නවා නම් අන්නේ සියලු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ ඒ සීලම් පුණ්‍ය ගංගා සුදර ගංගා ඒ අය කෙරෙහි පිහිටුල පතුල අරින්න සතුරු වෙසින් හෝ මිතුරු වෙසින් ආවා වූ යම් කිරි පිරිසක් ඉන්නවා නම් ඒ සීලු දෙනාව සතුරු වුණත් කමන්නේ පින්වතුනි ඒ සීලු දෙනාවත් සිහිපත් කරගෙන ඒ පුණ්‍ය ගංගා සුදර ගංගා ඒ අය කෙරෙහි පිහිටුල පතුල අරින්න මේ පින් විහිදී පැතිරියාමෙන් ඒ අයත් ඒ අභවී ස්ථානවලින් අත මිදේවා අජරාමර සංඛ්‍යාත නිවනින් සැනසීම ලබත්වා කියන සාදු කෙරෙහි සිං අනුමෝදන් කරනවා. එමනම් පින්වතුනි ඔබ බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා ධර්මානාදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා ඒ පිරිකර පූජාවන් සිද්ධ කරගත්තා ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බන්ධ ධර්මයන්ගේ බලමහිමෙන් සියලු දෙනාම ප්‍රාර්ථනා කරන්න මේ දෙරණතල ලක්ෂ ගණනින් මහරහතන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා සියලු දෙනා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්වතුනි ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බන්ධ ධර්මයන්ගේ කුසල සම්බන්ධ ධර්මයන්ගේ බලමහිමෙන් ඔබ සිල් දෙනාට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සම්මාදිට්ඨික වේවා අද රාමන සංඛ්‍යාත නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා තින් අනුමෝදන් වෙන සිල් දෙනාට සර්වසාධාරණයි.